සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස හොඳයි අදත් අපි සිකුරාදා දිනවල සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව සිදු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ වෙන දවස්වලදී අපි එක සූත්‍රයක් විතරයි සාකච්ඡා කරන්නේ අද අපි තීරණය කළා සූත්‍ර කිහිපයකින්ම කරුණු අරගෙන එක මාතෘකාවක් යටතේ කරුණු සාකච්ඡා කරන්න අපට එදිනෙදා ජීවිතයේදී මානසික ආතතිය නැත්තම් මානසික පීඩා එන්නේ කොහොමද ඒ එන මානසික පීඩා දුරු කරගන්නේ කොහොමද කියලා සූත්‍ර කිහිපයක ඇතුළත් කරුණු එක තැනකට අරගෙනයි අපි මේ සාකච්ඡාව අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙන්ම දැන් අපට අපි හැම දෙයක්ම කරන්නේ මානසික සතුට බලාපොරොත්තු වෙමින්. ඉතින් අපට අපේ මානසික සතුට හිතේ සහනය නැති වුණා කියලා කියන්නේ අපේ බලාපොරොත්තු සියල්ලක්ම අපට අහිමි වුණා කියන එක. ඒ නිසා ඇත්තෙන්ම අපට ඉන්න ලොකුම මිත්‍රයා තමයි අපේ හිත. මොකද අනිත් මිත්‍රයෝ ටික කාලකදී අපට අහිමි වෙනවා. අපට ඉන්න අපේ මව්පියෝ කාලකදී අපට අහිමි වෙනවා. අපි හිටිය ඉඩ කඩංගියේ දොර දැන් පොඩි කාලේ හිටිය තැන් වල නෙවෙයි දැන් අපි ඉන්නේ. ඒ වගේම වෙන් වුණා අපිනේ. ඊළඟට ඇත්තෙන්ම අපට කියලා හිටිය ළඟම ඥාතීන් අවුරුද්දෙන් අවුරුද්ද නැති වෙලා ගියානේ. ඒ වගේම තමයි ඇත්තෙන්ම දැනට ඉන්න අයත් දැනටත් අපි ළඟින් මාස්ටරේ කරන අය ගත්තා. ඒ අය ටිකෙන් ටික අපෙන් අයින් වෙලා යනවා. ඇතැමිට ඒ කට්ටිය ඉඳිද්දි අපට යන්න වෙනවා. ඒක තමයි ජීවිත ස්වභාවය. අනිත් අතින් අපේ ශරීරයත් ටිකෙන් ටික වියපත් වෙනවා, දුර්වල වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක අපට ඇත්තෙන්ම අපට කියලා අපිත් එක්ක හුඟක් කල් එකට අපි ළඟ ඉන්න කෙනා තමයි අපේ හිත කියලා කියන්නේ. ඒ හිත ඇත්තෙන්ම අපට නියම මිතුරෙක් වෙන්නේ අපි ඒ හිතේ ස්වභාවය හඳුනාගෙන ඒ හිතට නියම විදියට සැලකුවොතින් තමයි අපට ඒ හිත මිතුරෙක් වෙන්නේ. නැත්තම් ඒ හිත මිතුරෙක් වෙන්නේ නැහැ. හිතම කරදරකාරයෙක් වෙනවා. හිතම ඇතැමිට හතුරෙක් වෙනවා අපට. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා හිත කොහොමද මිතුරෙක් කරගන්නේ කියලා. හිත මිතුරෙක් කරගන්න නම් හිතට යම් කිසි දෙයක් එකතු වෙන්න ඕන. මොකක්ද එකතු වෙන්න ඕන දේ? සිහිය කියන එක. සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක, අවේයනස් එක, ඇටෙන්ෂන් එක. මයින්ඩ්ෆුල්නස් එක හිතට එකතු වුණොතින් තමයි සැබෑ ලෙසම අපට හිත මිතුරෙක් වෙන්නේ. යම් කිසි වෙලාවක සිහිය අපේ හිතෙන් අයින් වුණා නම් ඒ මොහොතේ අපේ හිතේ නියම සතුට නැහැ, අපට අර මිතුර අහිමි වෙලා. ඒ නිසා හිත විතරක් තිබ්බට හිත මිතුරෙක් වෙන්නේ නැහැ. හිත මිතුරු වෙන්නේ එයාට හිත සිහිය තියුණොත් තමයි. සිහිය නැති වෙච්ච ගමන්ම හරියට අර කෝච්චිය පාරේ රේල් පීරි දෙකෙන් පැන කෝච්චිය වගේ අපේ හිත නොමගට යන්නේ. එතන ඉඳන්ම අපට කරදර, එතන ඉඳන්ම අපේ සාර්ථක ලක්වලට අපට ළඟා වෙන්න බැරි වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට පැහැදිලිවම දේශනා කළා කොහොමද සතුටෙන් ඉන්න ඕන මාර්ගය කියලා. උන්වහන්සේ වරක් දේශනා කරනවා මම ලෝකයට දේශනා කරන කරුණු දෙකක් කියලා. වරක් උන්වහන්සේ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, මහණෙනි මම අතීතයේ දැනුත් ලෝකයට දේශනා කළේ දේශනා කරන්නේ කරුණු දෙකක් විතරයි. මොනවද ඒ කරුණු දෙක? දුකත් දුකෙන් නිදහස් වීමත් කියන කරුණු දෙක කියලා. නිදහස් වීමත් වෙනත් විදිහකින් කියනවා නම් සැපතත් සැපය ලබන ක්‍රමයක්. අර මුල් දෙකට අපි එච්චර කැමති නැහැ නේ නේ. ඒ නිසා අනිත් විදිහට අපි සාකච්ඡා කරමු. කොහොමද බුදුහාඳුරු සැපතෙන් ඉන්න අපිට කිව්වේ ඒ සැපත මාර්ගය මොකද්ද කියලා. එතකොට ඊට අදාළ ඇත්තෙම කරුණු හුඟක් බුදුදහම තුල තියෙනවා. ඒ නිතාම වැදගත් කරුණු ටිකක් මෙතන මේ පිටු දෙකකට අපි පෙළගස්සලා තියෙනවා. එතකොට මේකෙදි ඊටාම වැදගත් ගාථාවක් අපි මුලින්ම දැක්කුවා අපට හුඟක් කුරුකුරුදු ගාථාවක් සබ්බපාපස්ස ගාථාව. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්බදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. මේක තමයි ඇත්තෙම මුළු බුදු සාමයේම තියෙන සමරිය සාරාංශය ස්පිරිට් එකම මේකේ තියෙනවා. ඒතකොට බුදුහාමුදුරුවෝ ලෝකයට මුලින්ම දේශනා කරන්නේ පව් වලින් වළකින්න කියලා. අකුසලෙන් දුර වෙන්න කියලා. ඇයි එහෙම සඳහන් කළේ? අකුසල කරනකොට ඇත්තෙම මුල්ම හානිය වෙන්නේ අපේ හිතට. අපේ හිතේ තියෙන ලස්සන, හිතේ තියෙන ප්‍රසන්න බව නැති වෙනවා. ඒ හිතේ ලස්සන බව නැති වෙනකොට ඒක මූණටත් බලපාන මුළු ශරීරෙටම බලපානවා. එතකොට අපේ ළඟ මැසුරු කරනට ඒක දැනෙනවා. ඒකෙන් අපිට ටිකෙන් ටික අපේ අයහපත වෙන්නේ. ඒ නිසා අනිත් දේ තමයි අපට අපේ ජීවිතය ගැන මතක් වෙනකොට අපේ ගත වෙච්ච අතීතය අපි අතින් හුඟා කඩුපාඩු වෙලා තිබුණොත් අපට ඒක හිතට ලොකු පීඩාවක් ඒක. මොකද අපි ඒක වැඩේ කරන වෙලාව විතරක් නෙවෙයි ඒක කරාට පස්සේ අපිට හුඟා කාලාට ඒ කරපු දේ ගැන මතක් වෙනවා. ඒ නිසා මේ මතක් වෙන වාරවලදී අපට ඇත්තෙම චිත්ත පීඩාවක් ඇති නොවන විදියට අපේ කටයුතු අපි කළමනාකරණය කරගන්න වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළා නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති යස්ස අස්සු මුඛෝ රෝදං විපාකං පටිසේවති කියලා. යමක් කළා ඉවර වෙලා ඒ කළපු දේ ගැන කඳුළු මුසු මුහුණින් සිහි කරන්න වෙනවා නම් දුකෙන් ඒ ගැන සිහි කරන්න වෙනවා නම් එවැනි දේවල් කරන්න එපා කියලා. කරාට පස්සේ ඒ ගැන තමන්ට දුකක් ඇති වෙනවා නම් එවැනි වචන කතා කරන්න එපා, එවැනි ක්‍රියාවන් කරන්න එපා කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට අකුසලෙන් වළකින්න කියලා දේශනා කළේ ඇත්තේ අකුසල කරනකොට අපට අපේ ඇතැම්මට අතීත අකුසලුත් මෙතෙන්ට එනවා. ඇවිල්ලා මේක තවත් ප්‍රබල වෙනවා. අන්න ඒකයි බරපතල. අපි හිතනවානේ දැන් සමහර අපි දැන් කරණේවා ඒක වෙනම කියන මේක තව ටික දැන් කරණේවා අකුසල පැත්තේ වෙනකොට වෙන්නේ අර අතීත අකුසලුත් මේකට එකතු වෙනවා. එකතු වෙන අකුසලෙම බලවත් වෙනවා. අනිත් එක අපේ අකුසල පැත්තට යොමු වෙනකොට අපට හොඳම මිතුරන් අපට අහිමි වෙනවා. අපට ලං වෙන්නේ ඊට පස්සේ අසත්පුරුෂ මිත්‍රයෝ. වැරදි මිත්‍රයෝ තමයි ලං වෙන්නේ අපට. එතකොට ඒ විතරක් නෙවෙයි ඒ කාලය ඇතැම්මට අපට දරුවෝ ලැබෙනවා නම් දරුවෝ ලැබෙන්නේ ඇතැම්මට පිරිහිච්ච අය. ඒවත් බලපානවා. මුළු ජීවිතේම මේක බලපානවා. ඒ නිසා ඒ දෙමව්පියන්ගේ මානසිකත් ඉහළට යන්න යන තමයි ඊට සමාන දරුවන් ලැබෙන්නේ ඇත්තෙම. එහෙම එකක් තියෙනවා. අනිත් එක තමයි දැන් අපට අපි අකුසල පැත්තට බර වෙනකොට මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි මේ අමනුස්ස ලෝකෙත් අපට පිරිසක් රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ ඇතැම්මිට අපේ ඥාතීන් බොහෝ විට ඒ මිය ගිහිලා දුක තියෙන ඥාතීන් අපට රැස් වෙනවා. අපට වටා පිටාවේ ඒගොල්ලන් බැඳගෙන ඉන්නවා. ජීවිත කාලෙත් ඒක රාසි වෙන විතරක් නෙවෙයි මරණාසන්න මොහොතේ ඒකක් තියෙනවා අපේ එක්ක යන්නේ පැත්තට. එහෙම ලක්ෂණිකුත් තියෙනවා. ඒ නිසා මේ වගේ පැති ගානකින් බුදුදහමේ අකුසලයේ පැත්ත විස්තර කරනවා. ඒ විතරක් නෙවෙයි ඇතැමිට අපි සීලෙන් පිරිහෙනවා නම් අපි දුස්සීල වෙනවා නම් අපේ තියෙන ධනෙ නාස්ති වෙලා යනවා. ධනෙ සොර සතුරන්ට යනවා, ඇතැමිට වැරදි දේවල්ට යනවා, සූදුවට ආදියට යනවා, වැරදි මිතුරන් පැත්තට යනවා, මත්පැන් වලට යනවා, වැරදි කාම සේවනට යනවා, අර මහන්සියෙන් හම්බ කරන ධනෙ ඔක්කොම නාස්ති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි අර අතීත අකුසලුත් එක්ක ඇවිල්ලා මොනවා හරි Tamanට අකුසල් වලින් යන්න තියෙනම් අර ඔක්කොමත් ගහගෙන යනවා ඊට පස්සේ. ඒ වගේම තමන්ට ඉන්න හොඳ මිතුරන් විශ්වාසවන්ත අය තමන්ට ඉදිරියට උදව්වක් කරන්න ඉන්න අය තමන්ට නැති වෙලා යනවා. ඒ නිසා මේ වගේ හානි හුවාක් තියෙන අකුසලෙන් ඉන්නකොට මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි මේ ජීවත් වෙන කාලෙදිම ලොකු හානියක් අපට ඒත් එක්ක ලැබෙනවා. ඒ නිසා තමයි බුදුහාඳුර මුලින්ම දේශනා කළේ හැකිතාක් අකුසලෙන් මිදෙන්න කියලා. අකුසලෙන් මිදිච්ච ප්‍රමාණයට තමන්ට ඒක යහපත අනිත් අයගෙන් තමන්ට ප්‍රශංසා නොලැබුණත් තමන්ටම තමන්ගේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ වටා පිටාවේ ඉන්නේ සම්බන්ධ වෙන අය මනුෂ්‍යයන් වශයෙන් හෝ වේවා අමනුෂ්‍යයන් වශයෙන් හෝ වේවා තමන්ගේ වැරදි වලින් නිදහස් වෙනකොට තමන්ට හොඳයි තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා පළවෙනි පියවර හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ හැකිතා කකුසලෙන් මිදෙන කියන කාරණය. ඊළඟට සඳහන් කළා කුසල කරන්න කියලා. ඔව් එක පැත්තකින් අකුසලෙන් මිදෙල විතරක් බෑ ඇත්තෙම. ඔව් නියුට්‍රල් එකේ ඉන්න බෑ ඇත්තෙම. දැන් අපි අපි අනිත් අයගේ සල්ලි වලට හානි කරන්නේ නැහැ කියලා නිකන් හිටියට හරියන්නේ නැහැ. අපේ රුපියල් පුටික දිනපතා වියදම් වෙනවා අපි. එතකොට අපට ඒ ටික අපි නිකන් හිටියත් අපට දිනපතා වියදම් වෙනවා ඒවා. ඒ නිසා ඒ වියදම් වෙන ධනයට සාපේක්ෂව අපි ධනයක් උපයන්න ඕනේ. ඉපෙව්වොත් තමයි අපට පැවැත්ම තියෙන්නේ. එහෙම නැත්නම් තියෙන ටික දන්නේම නැහැ වියදම් වෙලා යනවා අපිට අහිස්සති නම ඉන්නේ. ඒ වගේ තමයි කුසලයේ කියන එකත් අපි මේ දැන් ගත කරන්නේ අතීතේ මහා කුසලයක අනිසංසයක් නේ. මේක සුළුපටු දෙයක් නෙමෙයි මේක. ඔව්. ඔව් මේක අපට මේ ඇත්තෙම කර්මය ගැන විශ්වාසය තිබුණා නම් අපේ පුදුම වෙනසක් අපේ ජීවිතවල ඇති වෙනවා ඇත්තෙම. ඔව් අපේ අවබෝධය අඩු නිසාම තමයි නැත්නම් අපි හොඳම කර්ම තමයි ජීවිතේ කරන්නේ. හැම මොහොතෙම මේ කර්මය ශක්තිමත් කරගන්න හේතු වෙන දේවල් කරනවා ඒක. ඒ කර්ම අතර ප්‍රධාන වශයෙන් දන් දීම එකක්, සිල් රැකීම එකක්, භාවනා එකක්. ඒ නිසා පුළුවන් මට්ටමින් Tamanට දීලා සතුට වෙන්න පුළුවන් තැන්වලට දෙන්න ඕන. දැන් සමහර අය කියනවා අපි අනාථ නිවාසවල දෙනවා කමන්නේ නැ දෙන්න. ගැටලුවක් නැහැ බුදුහාමුදුරු දේශනා කළේ තිරසන් සතුටුනත් කමන්නේ නැ දෙන්න. හැබැයි ඒ දීලා දීපු දේ ගැන පස්සේ Tamanට වැඩිපුර සතුට වෙන්න පුළුවන් තැනකට දෙන්න කියලා. දැන් සමහර අය අනාථ නිවාස වලට හරි හෝම්ලස් අයට හරි දෙනවා දීලා කටිය රණ්ඩුනා කියලා හරි බැන්න කියලා හරි හිත නරක කරගෙන යන අන්තිමටනේ. ඔව් ඒ නිසා කාට දුන්නත් කමන්නේ හැබැයි දීලා හිත නරක නොවන විදියට හිත හදාගන්න පුළුවන් තැනකට දෙන්න. ඒ විතරක් නෙවෙයි ඒ දීපු කෙනාට කෙනා දිහා දැකලා යා ලෝකෙට වැඩිපුරම යහපතක් කරන කෙනෙක් බව දැකලා සතුට වෙන පුළුවන් නම් අන්න ඒක Tamanට ආනිසංශ වැඩි. ඇත්තෙම දැන් ওই හාමුදුරු කෙනෙකුට දීමේ වටිනකම මේක. ඔය දැන් ඉස්සර කාලේ හිටිය සමහර අය ওই හාමුදුරු පොඩි හාමුදුරුවන්ට එක එකයි බාර අරගෙන වැඩ කළා. ඊ හාමුදුරුවන්ගේ වියදම් ඔක්කොම කළා සමහර අය. ඇත්තෙම ඊ හාමුදුරු කෙනෙක් එහෙම දිනු වෙලිනො දකින්නකොට ඇතැම් විට එක හාමුදුරු කෙනෙක් මුළු ගමකටම නායකත්වය දෙනවා. ඇතැම් වෙල මුළු රටකට බණ කියනවා. ඇතැම් විට එක සැරයක් දීපු සිවුර පාවිච්චි කරලා බණ 100 ගාණක් කියනවා ඇතැම් විට. දැන් හාමුදුරු කෙනෙකුට දානයක් දුන්නොත් ඒ හාමුදුරේ දවසේ විශාල වැඩ කොටසක් කරනවා. අසුපතු ගානක කරනවා, බණ කියනවා, බුද්ධ පූජා තියනවා, මලු පෙත්මන් ආදී හැම දෙනවා, ඉගෙන ගන්නවා, බණ පොත් කියවනවා, භාවනා කරනවා. ඒ ඔක්කොම වගේම පිනේ දෙන කෙනාට අයිති වෙනවා. ඔව්. අන්න ඒක තමයි සිල්වත් ගුණවත් හැර දෙන කෙනාගේ අනිසංසය. අනිත් දේ තමයි හාමුදුරු කෙනෙකුට දෙන කෙනාගේ අනිත් වාසිය තමයි ඒ අය බණ කියනවා අපට. දානේ වළඳල විතර නිකන් ඉන්නේ නැහැ. අපේ ජීවිත සරු කරගන්න දැන් මේ දහමක් ලැබෙන්නේ දන් දෙන නිසාවට. මේකත් දහමෙන් ලැබෙන ලොකු ආනිසංසයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ වැඩි අවධානයක් යොමු කරේ සිල්වත් ගුණවත් අයට වැඩිපුර දෙන්න. ඒකෙන් Tamanට ලොකු මානසික සතුටක් ලැබෙනවා. ඒ වගේම මේක ලෝකෙට කරන ලොකු යහපතක් වෙනවා. දාන දීම විතරක් නෙවෙයි ඇත්තේ මේ අතරේ සීලයත් අපි රකින්නට ඕන. සීලය ඊට වඩා ආනිසංසදායි. ඒකට අපිට සල්ලි වැය වෙන්නේ නැහැ. ඔව් හැකියේ තරම් හොඳ ඩිසිප්ලින් එකකින් කය වචනේ දෙක හුඟා සංවර කරගෙන ඉන්නව නම් ඒක තමයි සීලය කියලා කියන්නේ. ඔබ බුදුහාමර දේශනා කළා පච්චවේකීත්වා පච්චවේකීත්වා කායන කම්මං කාටම්බං. කයින් යමක් කරනකොට නැවත නැවතත් හිතන්නේ කරන දේ ගැන. හිතලා බලලා නොනින් සිහි කළ එක කරන්න කියනවා. එකපාර දෙයක් කරන්න එපා කියලා. පච්චවේකීතා පච්චවේකීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයක් පිට වෙනකොට එකපාර පිට කරන්න එපා. නැවත නැවතත් හිතලා නුවණින් මෙනෙහි කළා ඒක පිට කරන්න කියලා. ඇත්තෙන් මෙහෙම කර ප්‍රමාණයට තමන්ගේ අතින් අඩුපාඩු සිදු වෙනවා අඩුයි. ඉතින් හිතේ දීමත් අඩුයි. තමන්ටම පසුතැවිල්ලක් ඇති වෙන්නේ තමන් කරපු දේවල් ගැන. ඉතින් ඒකට ඇත්තෙම එක පැත්තකින් දැන් සිල්වත් බව ඇති වෙන නම් ඇත්තෙම අනිත් පැත්තෙන් සම්මාදිටියක් තියෙනවන තමන්ට. හොඳ විෂන් එකක් තියෙනවනะ. එහෙම තිමිච්ච කෙනාට තමයි ඒක ඇති වෙන්නේ. ඒ වගේම පින්කම් අතරින් ලොකුම පින්කම තමයි භාවනාව. භාවනාව තමයි කුසලය දිනු කර ගැනීමේ වේගවත්ම ක්‍රමය. එක්ස්ප්‍රෙස් වේග. ඒක තමයි හයිවේ එක මේ කුසල දහම් දිනු කරගන්න. ඇතැම් විට දානයක් මාස ගණන් දීපු දානයක ආනිසංස ඇතැම් විට එක දවසකින් භාවනා කරලා දිනු කරන්න පුළුවන්. ඒ වගේ ආනිසංස දායි ස්වභාවයක්. කුසලය ඉහළටම දිනු කරගන්න කැමති නම් කරන්න ඕන ඉහළම පින තමයි භාවනාව. ඒ භාවනාව සාමාන්‍ය වශයෙන් මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි. ඊට වඩා ආනාපාන සති භාවනා ආදී භාවනාවකින් හිත තැම්පත් කරගෙන මේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම නෝනින් දකින්න පුළුවන් නම් එක මොහොතක් දැක්කත් එක මොහොතක් මේ අනිත්‍යතාවය නෝනින් දැක්කත් ඒක සලකන්නේ හිවලම කුසලයක් විදියට. ඒ නිසා වාඩි වෙලම නෙවෙයි ඇත්තෙම වාඩි වෙලම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් වාඩි වෙලින ඉන්න වෙලාව විතරක් නෙවෙයි. දැන් මෛත්‍රී භාවනා වුණත් අපිට යන්නේ ගමන් වුණත් ඔය සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ඒ සිතුවිල්ලෙන් අපිට යන්න පුළුවන්. ඒක තමයි ලොකු ආශිර්වාදයක්. මනසට පීඩා එනවා අඩුයි. එතකොට මුණ ගැහෙන අයගේ අඩුපාඩු දුන්නට අපි එච්චර හිතන්නේ නැහැ. අපි වෙන දෙයක් නෑ. ඒකයි. ඉතින් දැන් මේව කරනකොට ඇත්තෙම දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේව කරන්න කරන්න තමන්ගේ අර මානසික පීඩා අඩු වෙනවා. දැන් අකුසලයෙන් මිදෙනකොට, පව්වලින් මිදෙනකොට, උගාදුරට තමන්ගේ කරදර ටිකක් අඩු වෙනවා. කුසල කරනකොට, පින් දාම් කරනකොට, ඒව තමන්ට දවස් වැඩිපුර වෙලාවක් මතක් වෙනවා තමන් කරපු පින්කම්. දැන් බලන්න දැන් හාමුදුරන්ට දානයක් දෙන එක උනත්, ඇතැමිට මාසෙට එක දවසයි දෙන්නේ. නමුත් ඇතැමිට මාසෙ දවස් කීයක් ඒ ගැන හිතනවද නේ? හිතනවනේ. ඇතැමිට ලබන මාසෙ දානය ගැන හිතනවා, ගිය මාසෙ දානේ දීපු එක ගැන හිතනවනේ. ඇත්තෙන්ම ඒක තමන්ට කොච්චර සතුටක්ද ඒක හිතනකොට. අනේ මම මේ දානේ පූජා කරයි ඒ ස්වාමීන් වහන්සේලා මේක වළඳලා මේ බණ භාවනා කරනවා හොඳට ඉගෙන ගන්නවා මේ බණ පත්‍රිකා මේව ගහනවා බණ කියනවා කියලා හිතනකොට තමන්ට ඒක ලොකු සන්තෝෂයක්. ඒක ඇත්තෙම ඒක තමන් කරන පින්කම් නිතර හිතන ඕන තමන් මෞදෙමාපියන සලකපු හැටි, සිරිය පාද ගිහිපු හැටි, අනුරාධපුරයේ වන්දනා කරපු හැටි, දළදා මාලිගාවට ගිය හැටි නිකන් ඉන්නලාට ඒක සිහි කරන්න ඕන. ඒව කරනකොට ඒ සිටුේෂන් එක තමයි ගියා වගේ. තන්නිකර මේ පිනම ගන්න පුළුවන්. දැන් තමන් ඕනනම් ගෙදර බුදුන් අඳින ගමන් ආමේ දැන් බුදුන් අඳින රුවන්වැලි සෑය ළඟ කියලා හිතලා හිතුවොත් කෙලින්ම රුවන්වැලි සෑය ළඟට යන්න ඕනේ නැහැ. ඒ පින එහෙම ගන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. මේ දැන් මම බුදුන් අඳින බුදුහාමුදුරුවන්ගේ ළඟ බුදුහාමුදුරුවෝ ජීවත් වෙන අවස්ථාවය කියලා හිතුවොත් කෙලින්ම බුදුහාමුදුරුවේ ඉන්න වෙලාවේ ඒ කුසලියම අපිට සිද්ධ කරගන්න පුළුවන්. තමන් ගෙදර බුද්ධ පූජාව තියලා මම මේ බුද්ධ පූජා කරන බුදු හාමුදුරන්ටම කියලා හිතුවත් ඒ පින ආනිසංස එහෙම ගන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඇත්තෙම දැන් අපි දැන් අපේ ඇටමිට අවුරුදු 10ක 15ක කෙනෙක් මැරිච්ච එකේ වුණත් හොඳට දුක් විඳිනවා නම් අපි ඒ ගැන හිතලා අඬන්නත් පුළුවන් නේ. ඒ වගේම තමයි මේ පැත්ත. අඬනකොට අපි මේ සිටුේෂන් එකේ එහෙම ඉන්නේ. ඒ දුක එහෙම තියෙනවා. ඒ වගේම තමයි අපි අතීතයේ ගත කරපු දයක් ගැන කුසලයේ පැත්තට හරවලා ඒ පැත්ත හරියට ફોකස් කරොත් ඒ සතුට ගන්නත් පුළුවන්. හිතේ ස්වභාවය ඒකයි. හිත දන්නේ නැහැ දැන් මේ අතීතයේ සිහි කරනවද කියලා. හිත දැන් ඉන්නේ මේ ප්‍රසන් සිටුේෂන් එකේ වගේ ඉන්නේ. ඒ හේතු ටිකම මවාගෙන තනි කරම හිත මායාකාරී දෙයක්. ඒ මායාකාරී හිතම අපට හොඳ පැත්තට යොමු කරොත් අර දුක් ටික නිදහස් වෙලා ඉහළ කුසලයක ඉන්න පුළුවන්. ඒක තමයි හිතේ ලක්ෂණය. එතකොට මේව එන්න වෙන්නේ අපට අර හිතට චිත්ත පීඩා එන්න තියෙන අවස්ථා අඩු වෙනවා. මේව තමයි නිතරම හිතන්නේ. අර අනිත්‍යගේ පොඩි පොඩි අඩුපාඩුකම් මේ චූටි චූටි දේවල් එච්චර මතක් වෙන්නේ නැහැ. අපට වැඩිපුරම මතක් වෙන්නේ දැන් මේ පින්කම් කර කර ඇත්තෙම අපි ශ්‍රද්ධාව හරියට ඇති කරගත්තොතින් අපට දිනපතා වැඩි වාර ගණන් බුදුහාඳුර මතක් වෙන්නේ. ධර්ම කාරණා මතක් වෙන්නේ. ඒ වගේ මේ කාලේ හිටිය සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා මතක් වෙන්නේ. ඒ වගේම තමන් ඇසුරු කරන හාමුදුරුව තමයි වැඩිපුර දවසට මතක් වෙන්නේ. තමන් දුර හිටියත් තමන්ගේ ගෙදර එකට ඉන්නවා වගේ. තමන් ඇත්තෙම හරියට හොඳට ફોකස් කරලා බුද්ධ පූජාව තියෙනවා නම් උදේට ගෙදර තමන්ගේ දිනපතාම ගෙදර බුදුහාඳුරු ඉන්නවා වගේ. බුදුහාඳුරන්ට නොදී කිසි දෙයක් වළඳන්නේ නැහැ. ඔව්. ඒත් එක ඉන්නවා වගේ ආ බුදුහාඳුරන්ට පූජා කරන්න ඕන කියලා. ඔව් ඊට පස්සේ ඒක කියලා පූජා කරනවා ඒක. තන්නේ කරා මේ සිටුේෂන් එක ගන්න පුළුවන් ඒක. පුළුවන් නම් සරියුත් මොගලන් හාමුදුරන්ගේ පින්තූර ටිකක් ගෙදර තිබ්බොත් සීවලි හාමුදුරන්ගේ සරියුත් හාමුදුරුවෝ තියෙනවා මොගලන් හාමුදුරුවෝ තියෙනවා මේ මහා කාශ්‍යප හාමුදුරුවෝ තියෙනවා සීවලි හාමුදුරුවෝ තියෙනවා කියලා මේ හාමුදුරුවොත් එක්ක එකට ගෙදර ඉන්න පුළුවන්. ඔව් සම්පූර්ණයෙන්ම මේක අපිට හොඳ පැත්තට යොමු කරගන්න පුළුවන්. උගාද දෙනා මේ ධහම දන්නේ නැති නිසා මේ දුක් විඳින්න. ඔව් ඇත්තෙන්ම අපේ අදැසුරු කරන යාළුවෝ ගැනත් අපි හිතනවනේ. නමුත් ඒගොල්ලන් ගැන හිතුවට ඒගොල්ලන් කාලෙකදී හොඳයි, කාලෙකදී පිරිහිල යනවා. ඔව් කාලෙකදී ඒගොල්ලන්ගේ පිරිහිල යනවා. ඔව් ඊය ගැන අපිට දිගටම සතුට නෑ ඇත්තෙම. නමුත් බුදුහාමුදුරු ගැන හෝ ධර්මයේ ගැන ස්වාමීන් වහන්සේලා ගැන හිතනකොට අපට එහෙම පසුතැවිල්ලක් නෑ. හැමදාම ඒගොල්ලන් හොඳයි. කාලෙකට හොඳ වෙලා කාලෙකට නරක වෙන්නේ නැගතියි. ඒ තමයි මෙන්න මේ සිතිවිලි වලින් වෙනස් වෙනකොට අපට එන චිත්ත පීඩාවෙන් මුගකින් තමයි නිදහස් වෙන්නේ. අනිද්දේ තමයි බුදුහමන දේශනා කරනවා සචිත්ත පරියෝදාපනං කියලා, හිත නිතරම පිරිසිදු වෙන දේවල් කරන්න කියලා. හිත පිරිසිදු වෙන පැත්ත කියන්නේ ඇත්තම භාවනා පැත්ත කරන්න. හිත එහෙම යන්නේ නැහැ. ඊට පස්සේ එක තැනකට ફોકસ කරන්න පුළුවන්. මුලදී ටික ටික වාඩි වෙලා ඉරියව්ව හදාගෙන වාඩි වෙලෙක කන්සන්ට්‍රේෂන් එක නැත්තම් ට්‍රැන්කියුලිටි එක දිනු කරගත්තට පස්සේ ටිකෙන් ටික ඊට පස්සේ ඒ ඉරියව්වෙම නැගිලා යන්නත් පුළුවන්. එතෙන්දී වැදගත්ම දේ තමයි මේ සති නිමිත්ත කියන එක. මොන භාවනාව කරත් හොඳට සිහිය මේ ආශ්‍රිතව හුරු කරගන්න ඕන. දැන් මේකත් එක්කම මේ සිහිය මේ හරිය තියාගෙනම මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, ආනාපාන සතිය හැම භාවනාවක්ම හිත මේ ආශ්‍රව පවත්වා ගනිමින් කරන්න ඕන. එතකොට භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි අනිත් වැඩ ගන්න කොට සිහියම් විදියට සර්ෆස් එකේ මේ හරියෙන් පිහිටුවමින් තමයි ආරවත් කරන්නේ. එතකොට තමයි මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ. අන්න හරියයි. හැම දෙයක්ම කරන්නේ මේත් එක හරියට මෙතන නිකන් ලස්සන පහනක් දැල්වගෙන වගේ. හරියට ඩයමන්ඩ් එකක් හරියට දිලිසෙනා වගේ මෙතන තියාගෙන අනිත් හැම වැඩෙම කරන්න පුළුවන්. මේක තමයි ඇත්තෙන්ම භාවනාවේ ආරම්භක පියවර. භාවනාවේදී මුලින්ම තේරුම් ගත යුතු කාරණේ මේක. එතකොට මේ කරුණ ටික අපි ටිකෙන් ටික දිනු වෙන ගමන් ඊට පස්සේ තවත් වැදගත්ම සූත්‍රයක් තමයි හිතට චිත්ත පීඩায়න අවස්ථාවේදී ඒකෙන් නිදහස් වෙන්න සඳහන් කරපු කරුණ ඇතුළත් සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ අඤ්ඤ විතක්ක සංඨාන සූත්‍රය. විතක්ක සංඨාන විතරක මනවින් පිහිටුවාගන්නේ කොහොමද කියලා දේශනා කරපු සූත්‍රය. එතකොට මේකෙදි කියනවා හිතට මානසික පීඩාවක් එන දෙයක් වුණොතින් කොහොමද ඒක නැති වෙන විදියට බලන්නේ කියලා. අපි මේට කලිනොත් මේක සාකච්ඡා කළා ටිකක්. දැන් අපි කියමු කෙනෙකුගේ පිළිවඳ වමනාපයක් හරි නැත්නම් යම් කිසි දෙයකට දැඩි ආසාවක් වගේ සිතුවිල්ලක් අපට ආවොත් නැත්නම් කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණොතින් ඒ වගේ සිතුවිල්ලක් ආපු වෙලාවදී අපි මොකද කරන්න ඕන? පළවෙනි පියවර තමයි අඤ්ඤ විතක්ක කියන එක. අඤ්ඤ විතක්ක කියන්නේ ඒ ආපු සිතුවිල්ලට වඩා හාත්පසින් වෙනස් එකක් සිහි කරන එක. වෙනස් එකක් අපි මේ එකපාර රීප්ලේස් කරනවා. දැන් අමනාපයක් නම් එයාට මෛත්‍රී වඩනවා. දැඩි ලෝභයක් නම් අපි ටිකක් දන් දෙනවා, පුරුදු කරනවා. දැඩි ආහාරයකට උනා දැඩි ආසාවක් නම් මුලින්ම තමන් කන්නේ නැහැ, ළඟ මෙන කෙනෙකුට දෙනවා පොඩ්ඩක් හරි. නැත්තම් හිතට ආපු ගම කන්නේ නැහැ, පොඩ්ඩක් කලින් ඉවසගෙන. දැඩි නිින්දක් ආවොත් ආපු ගම නිදා ගන්න, පොඩ්ඩක් ඇවිදිනවා. ඇවිදලා නිදිය ගන්නවා. කියන්නේ තමන්ගේ මේ එන කෙලෙස් වලට වැඩි අවස්ථාවක් තමන් දෙන්නේ නැහැ. පොඩ්ඩක් පාලනය කර ගන්නවා. එක පාරම දෙන්නේ නැහැ අවස්ථාව. දැන් තමන් ඉරියව්වකින් වාඩි වෙලා භාවනා කරනවා, ඇතැම් විට හිතෙනවා ඉරියව්ව දැන් වෙනස් කරන්න කියලා. වෙනස් කරන්න ඕන. නමුත් එකපාර වෙනස් කරන්නේ නැහැ. තව විනාඩි භාගයක් හරි ඉන්නවා. ඉඳලා වෙනස් කරනවා. ඊළඟට ආයි භාවනා කරනකොට තව අපිට අර මුලින් විනාඩි භාගයක් හිටියේ ඊළඟට විනාඩියක් ඉන්න පුළුවන් අපට. ඒ වේදනාව ආවට පස්සේ. එහෙ මෙහෙම ටික ටික පුරුදු කරාට පස්සේ මේ ශරීරයේ හුරු වෙනවා අර පීඩාවන් විඳින්න. ඊට පස්සේ ඒක පීඩාවක් වෙන්නේ අපට. අපි හිතෙච්ච ගමම වෙනස් කරවතින් වෙන්නේ ඊළඟ පාරදී ඒකට මුරු වෙනවා. තමන්ට උනත් ඇත්තෙම දැන් යම් කිසි දැන් දේශන ශාලාවකට මං ගිහිල්ලා එකපාරම තමන් හේතු වෙන්න හොඳ නැත්තේ. පුළුවන් නම් ටික වෙලාවක් හරි නිකන් ඉන්න ඕන හේතු නොවි. අමාරුම වෙලාවට විතරයි හේතු වෙන්න ඕන. මොකද ශරීරයට හැකියාවක් තියනවා කොච්චර වුණත්. දැන් අපිට සමහර හාමුදුරු මුණ ගැහෙලා තියෙනවා අවුරුදු 70 දී මහාන වෙලා. 70 දී මහාන වෙලා එතන ඉඳන් පුරුදු කළ ඉරියව්ව. දවසක් එක දිගට එක ඉරියව් වෙන සමහර අය. එහෙම සමහර දක්ෂයන් ඉන්නවා. ඉතන කාලයක් මුකුත්ම නොකරපු අය. අපට එහෙම මුණ ගැහෙලා තියෙන සමහර. ඉතින් ඇත්තෙන්ම මේ ශරීරය එහෙම ඒ වගේ දෙයක්. කරගන්න පුළුවන් අපට ඒකයි. පාලනය කරන්න පුළුවන්. හැබැයි අපි එනයි මුල්ම අවස්ථාවේදී වෙනස් කරන්න කිව්ව ගම වෙනස් කරන්න කිව්ව දේ කවදාවත් අපට කරන්න බෑ. මුලදී පොඩ්ඩක් පීඩාව විඳින්න ඕන. විඳට පස්සේ විඳලා හරි ඊට පස්සේ අවස්ථාවේදී ඒක ලේසි වෙනවා. ඒක තමයි ශරීරේ හැටි. එතකොට දැන් මෙතන කියන්නේ මේ සිතුවිල්ල කාපු වෙලාවේදී ඒ සිතුවිල්ලට ඉඩ දෙන්න එපා. ඊට වඩා වෙනස් සිතුවිල්ලකින් ඒක යටපත් කරන්න. දැන් කෙනෙකුට ඊර්ෂ්‍යාවක් ආවොත් කෙනෙක්ගේ දිනුවට අනේ ප්‍රාර්ථනා කර අනේ කමන්නේ දිනු වෙන මගේ දරුවෙක් වගේනේ එයාත් දිනු වෙන කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඇත්තෙම දැන් මේවා අතුරින් දැන් අපට නිතරම හිත පීඩා දෙන දේ තමයි ඇත්තෙම පුද්ගල ගැන තියෙන අමනාපකම්. ගැටෙනවා කියන්නේ. ඒකෙදි ඇත්තෙම ප්‍රධානම දේ තමයි මෛත්‍රී භාවනා කියන එක. ඒක ඉතාම වැදගත් භාවනාවක්. ඒ නිසා මානසික ආතතිය මිදෙන පළවෙනිම පියවර තමයි මෛත්‍රී භාවනා කියන එක. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළා දැන් කරණීයමෙත සූත්‍රයේම මේ නිවන් මාර්ගය යන කෙනා නිවේ සැනසෙන මාර්ගය යන කෙනාගේ පළවෙනි ලක්ෂණය තමයි මෛත්‍රී භාවනා කියන එක. මෛත්‍රී භාවනා නොකරනවා නම් හරියට නිවන කියන එක සාගරය නම් ඒ නිවන නැමැති සාගරේ වෙරළවත් අපි දැකලා නැහැ. ඔව් වෙරළ ඇවිල්ලා තියා වෙරළ දැකලවත් නැහැ අපි. එතකොට මුහුද ඈත සාගරයේ නම් ඒ සාගරේ වෙරළ පොඩ්ඩක් හරි පේන්නේ අපට. වෙරළට ගියා වෙන්නේ නැහැ. ඔය වෙරළ පොඩ්ඩක් හරි පේන්න ගන්නේ මෛත්‍රී භාවනා දිනු කරු ප්‍රමාණයට. එතකන් අපට දැනුම තියෙන පුළුවන් නමුත් දැනුම තිබ්බට අපි ඒ දැනුමෙන් ප්‍රයෝජන අරගත්තේ නැහැ. තමන් ලැබපු ධර්මයේ පිළිබඳව ලැබපු දැනුමෙන් ප්‍රයෝජන ගන්න පටන් ගන්න ආරම්භක පියවර තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මොකද මෛත්‍රී භාවනා කරනකොට එක පැත්තකින් අමනාපකම් අඩු වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ හතුරෝ හැම කරදරයකටපත් වෙනකොට අපි සමායට සතුට වෙනවනේ නේ. අමනාපයම රණ්ඩු වෙනකොට හොඳ වැඩේ වුණේ කියලා නේ. අන්න ඒ ගතිය අපට නැති වෙනවා. අනිත් කෙනෙකුගේ දුකකදී අපේ හිත කම්පා වෙන ස්වභාවයක් ඇති වෙනවා. කරුණාව ඇති වෙන්නේ මේ මෛත්‍රියේ ප්‍රතිඵලයක් විදියට. අනිත් දේ තමයි වෙන කෙනෙක් දිනනකොට අපි ඊර්ෂ්‍යා කරනෝනේ. අන්න ඒකට විරුද්ධ දේ තමයි මුදිතාවක කියලා කියන්නේ. අනිත් කෙනාගේ දිනනදී සතුටු වීම කියන එක. අන්න ඒ සතුටු වීම ඇතිවන්නේ ඊර්ෂ්‍යාව නැති වෙන්නේ මෙන්න මේ මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල විදියට. අනිත් දේ තමයි උපේක්ෂාව කියන එක. කෙනෙක්ගේ දුක සැප දෙකේදීම මදහත් ස්වභාවයක් ඇති වෙන්නේ මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල විදියට. කෙනෙක් දිනු වෙනකොට මදහත් වෙනවා වගේම කෙනෙක් ඇතැමිට පිරිහින කොටත් දන්නවා මෙයාගේ කර්ම ශක්තිය මෙයාට පාලනය කර ගන්න බෑ කියලා තමන් ඉතින් ඒකෙන් දුක් වෙන්නේ නැහැ. ඒ දෙකටම මදහත් ස්වභාවයක් තමන් ඇති වෙනවා. එතකොට මේ සතර බ්‍රහ්ම විහරණවල තියෙන වැදගත්කම තමයි මෛත්‍රිය වඩනකොට එයා කරුණාවත් වඩලා තියෙනවා, මුදිතාවත් වඩලා තියෙනවා, උපේක්ෂාවත් වඩලා තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන හතර මේකට යන්නේ. මෛත්‍රිය දිනු වෙච්ච ප්‍රමාණයට යාගේ ළඟ අනිත් කෙනා ගැන කරුණාව තියෙනවා. මෛත්‍රිය දිනු වෙච්ච ප්‍රමාණයට යා ඊර්ෂ්‍යා කරන ගතිය අඩු වෙනවා. මුදිතා ගුණය තියෙනවා. මෛත්‍රිය කරව ප්‍රමාණයට යා අර එක එක අරමුණු වල නිතරම සැලෙන ස්වභාවය අර රීසෝ වගේ දෙපැත්තට යන ගතිය අඩු වෙනවා. යා මැදහත් වෙන උපේක්ෂා ගතිය ඇති කරනවා. අන්නේ හැටියට ගන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා තමන්ගේ හිතට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ආපු අවස්ථාවේදී ඊට වඩා වෙනස් සිතුවිල්ලක්, විරුද්ධ සිතුවිල්ලක් හිතලා අරක යටපත් කරගන්න කියලා. දැන් විශේෂයෙන් පුද්ගල ගැන මනාපකම් එනකොට ඇත්තෙම හිතන අපි සසර ගමනේදී මේ හුඟාක් දෙන අපි ළඟම ඥාතින් වෙච්ච අය. දැන් ඇතැම් විට අපේ ගෙදර ඉන්න දරුවෝ, ඇතැම් විට ආත්මභාව 3-4ක දරුවෝ වෙච්ච අය. ඇතැම් විට අල්ලපු ගෙදර ඉන්න ළමයා ආත්මභාව 10ක විතර දරුවෝ වෙච්ච අය. ඔව් අපි දන්නේ නැතුණාට ඒක තමයි ස්වභාවය. අපි ඇතැමිට අපේ දරුවට විතරක් අපි දිනුව ප්‍රාර්ථනා කරනවා. අනිත් ගෙනා ගැන කිසි හැඟීමක් නැහැ. ඔව් අපේම දරුව වෙලා ඇතැමිට අපේ අම්මා තාත්තා වෙලා අපි උපෝෂණය කරපු අය තමයි අර ඉන්නේ සමහර විට. ඔව් ලක්ෂ කෝටි වාර්ගයක් ඔව් එන ගමන් ඔව් එකම තැන වුණත් අපි මේ පොළවේ ඇත්තෙම අපේ භූම දාන කටයුතු නොකරපු තැනක් නැහැ. ඔව් මේ පොළවේ තියෙන හැම වැලි ගැටයක්ම ඇත්තෙම මීට පෙර ආත්මවල අපේ මේ ඇට කටු වලින් එකතු වෙච්ච ඒවා. ඔව් ඒ තරම් දුර ගමනක් අපි මෙයන්. ඇත්තෙම ඒ ගැන හිතනකොට අර ඒ කියන්නේ දැන් අර අපට ඇති වෙච්ච අමනාපකම් හෝ දැඩි ලෝභය ගැන තියෙන හැඟීම අනිත් පැත්තට යනවා ඊට පස්සේ. අනිත් දේ තමයි දැන් අපි මේ දේවල්ට ආස කරනුනේ දේවල්ට බඩමුට්ටු වලට. ඇත්තෙම මේ ආසා ගන්න එක බලන්න අපි කාලයකදී විතරේ ආසා කරන්නේ. ඔව් දැන් බලන්න දැන් අපි පොඩි කාලේ සෙල්ලම් බඩුවට ආසා කළානේ. ඊට පස්සේ කාලයකදී මේ අපිට එපා වෙලා කියන්නේ. කාලයකදී අපි විභාග සමත් වෙන ආසා කළානේ. කාලෙකදී ඒවත් එහෙම යටපත් වෙලා ගියා. ඇත්තෙන්ම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා දැන් අපට ආසා ටිකක් තියෙනවා නම් ඒවත් කාලෙකදී ඒ වගේම යටපත් වෙනවා. අනිත් දේ තමයි ඇත්තෙන්ම අපි මේ බඩමුට්ටු කියලා ගන්න දේවල් අන්තිමට බැලුවාම මේකේ මූල හරය තමයි මේ සතර මහා භූත රූප කියලා කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. ඔව් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ මේ හතරෙන් තමයි මේව තමයි ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් කියලා කියන්නේ. මේ හතර එක එක මට්ටමට වෙනස් කරලා තමයි මේ ලෝකේ පෙන්වන්නේ අපට. දැන් අපි කියමු උදාහරණයක් හැටියට එකම මැටි ගුලියක් තියෙනවා. ඒ මැටි ගුලිය අරගෙන ඇතැම් විට වළඳක් හදනවා. ඒ මැටි ගුලියම අරගෙන බුදු පිළිමයක් හදනවා. ඒ මැටි ගුලියම අරගෙන ඇතැම්මිට සෙල්ලම් බඩුවක් හදනවා. ඒ මැටි ගුලියම අරගෙන ඇතැම්මිට මේ බුදු පිළිමයක් හරි ලස්සන ගෑනු කෙනෙකුගේ පින්තූරයක් හරි හදනවා. ඔව්, එතකොට ඇත්තෙම මේකේ මූලික හරය මේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර. ඔව්, මේක වෙනස් වෙනකොට තමයි අපි මේකට රැවටෙන්නේ. ඔව්, මොකද මේකේ මුල්ම අවස්ථාව විදිහට තිබ්බට අපි රැවටෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ කරන්නේ අපිව රවට්ටන්න අර මැටි ගොඩවල් ටික අරගෙන ඇවිල්ලා එක එක විදිහට හරි ගස්සලා එක එක පාට ගාලා අපිට පෙන්නනවා. එතකොට අපි මේවා අහු වෙන විතරක් නෙවෙයි, ඒක අරගෙන තියාගෙන ඒවා කැඩෙන බිඳෙනකොට අඬනවා අපි. වෙන කෙනෙක් ඒකට හානියක් කරුවොත් කේන්තිත් ගන්නවා. ඔව්, කේන්තිත් ගන්නවා. ඇතැම්මිට ඒ මිනිස්සෙගේ ජීවිතේට හානියක් කරනවත් යනවා. ඇත්තෙම යථාර්ථය හැටියට ගත්තොත් මෙන්න මේකයි ස්වභාවය. මේක අපට හරියට තේරුණොත් අපි බඩමුට්ටු ටිකත් හරින්නේ නැහැ, ඒව පාවිච්චි කරනවා. නමුත් පාවිච්චි කරන ගමන් මේ ලෝකයේ පිළිබඳව තියෙන මේ ඇල්ම ටිකක් අඩු වෙනවා. අපි දන්නව මේවා කියලා කියන්නේ එක එක ඒ වගේ මේ රිෆ්ලෙක්ෂන් කියන එක. මේ ප්‍රොජෙක්ෂන් කියලා අපි කියන්නේ නේද? ඔව්. එකක් තව එකක් බවට පරිවර්තනය වෙනවා. ඔව්, දැන් අපේ ශරීරය කියන්නේ ඇත්තෙන් මොනවද? අපේ ශරීරයේ මුලින්ම ඇති වුණේ ඇත්තෙන්ම මව කුසට විඥානයේ බැසගත් එක. ඊට පස්සේ මවගේ ආහාර ටිකෙන් තමයි මේක පෝෂණය වුනේ. ඊට පස්සේ අපි පොළවෙන් ගත් ආහාර ටිකෙන් තමයි මේක පෝෂණය වුනේ. ඇත්තෙන්ම මේ අපේ ශරීරය කියන්නේ මේ පොළවෙන් ගන්න ආහාරවල ප්‍රොජෙක්ෂන් එක. මේ අපේ කෙස් කියලා කියන්නේ, කඳුළු කියලා කියන්නේ, මේ කියලා කියලා කියන්නේ, නියපොතු කියලා කියන්නේ, මේ ඔක්කොම කඩගත්තු ආහාරවල වෙනත් විදිහක විකාශනයක්. එතකොට මේක හරියට දැනගත්තොත් අපි ඇත්තෙම දැන් ඇතැම්මිට ගෙදර අපි ඇතැම්මිට කියමු ගෙදර අපි ළමයි 4 දෙනෙක් ඉන්නවා කියලා ගමු. ඒ 4 දෙනාට ඔක්කොම ඔටම එකම භාජනේ නියුවේනේ ගෙදරනේ. ඔව්, එකම අම්මා බෙදලා දුන්නේ කැම ටිකනේ. නමුත් ඒගොල්ලන්ගේ තියෙන කර්ම ශක්තිය අනුව එක එක රූප නිර්මාණය කළ දුන්නේ. එක ළමයෙක් ගෑනු ළමයෙක් වෙන්න පුළුවන්, එක ළමයෙක් පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්. ඕ අනේ. ඔක්කොමටම දුන්නේ එකම වළඳ බණ්ඩික. ඕ. එතකොට අර එයාගේ කර්ම ශක්තියෙන් තමයි මේක වෙනස කරේ. නැත්නම් ඔක්කොමටම එකම දේ ආවේ. ඕ. නමුත් ඕ ඒගේ මූලික ඇත්තෙම ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් ටික බලන් ගියාම සමානයි. ඕ. එතකොට මෙන්න මේක හරියට අපි දැක්කොත් ඇත්තෙම අපට මේකට තියෙන ඇල්ම අඩු වෙනවා. ඊට පස්සේ අපට තේරෙනවා මේ අපි බාහිර කියලා වෙනසක් ගන්නට මේකේ මූලික හරය එකක් කියන එක. ඔව්, මේක දැක්ක ගමන්ම අපට ඇලෙන දෙයක් නෑ ඇත්තෙම. දැන් බලන්න, දැන් මේ ශරීරය බලන්න. මේ ශරීරයෙන් හිත අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔහො තනි කරම මේක ඊට පස්සේනේ කිසිම කෙනෙකුට පාලනය කරන්න බෑනේ නේද? මේක ගල් ගැහෙනවා, ඊට පස්සේ වැగిරෙනවනේ. ඕ, ඊට පස්සේ ළඟවත් තියාගන්න බෑනේ. කොච්චර හිතවත් කෙනෙක් වුණත් තියාගන්න නෑනේ. කොච්චර ආදරෙන් ඉති කෙනෙක් අයින් කරන්න බෑනේ. ඕ, මේ හිත අයින් වෙච්ච ගමම බලන්න සම්පූර්ණයෙන්ම මේක වෙනස් වෙනවනේ. ඇත්තෙම මේක තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තෙම මේ ශරීරය ගැනවත් තියෙන ඇල්ම, ආඩම්බරය, මාන්නය ඔක්කොම අඩු වෙලා යනවා. ඔව්, ඒ විතරක් නෙමෙයි මේ ශරීරයේ ඇද වැටෙන කලින් ලෝකෙට කරන්න පුළුවන් ඉහළම යහපත තමන් කරනවා. අම්මට තාත්තට සලකනවා, සිල්වත් ගුණවත් අයට සලකනවා, ලෝකේ වෙනුවෙන් මොකක් හරි නිෂ්පාදනය තමන් කරලා තියෙනවා මැරෙන්න කලින්. ඔව්, අන්න ඒක තමයි ඇත්තෙම. ඔව්, එතකොට විතක්ක සංඨාන සූත්‍රණ ගැන පළවෙනි දේ තමයි හිතට පීඩායන අරමුණක් එනවනම් ලෝභයක් වශයෙන් හෝ වේවා, දේශයක් වශයෙන් හෝ වේවා, මොහයක් වශයෙන් හෝ වේවා, ආපු ගමන් ඊට විරුද්ධ සිතුවිල්ලක් හිතනවා. ඕ, දේශයක් එනවනම් මෛත්‍රිය මෙනෙහි කරනවා. ඕ, ලෝභයක් එනවනම් අපි දන් දෙන්න පුරුදු වෙනවා. නැත්නම් ලෝභයක් එනවනම් මේකේ අර ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් ටික පටවියාපු තේජෝ වායෝ කියන ටික ફોකස් කරලා බලනවා. ඕ, ඕ බලපු ගමන්ම මේක ගැන තියෙන ආසාව නැති වෙනවා. දැන් වාහනයක් උනත් දැන් එක දැනක තියෙන පුළුවන් පරණ වාහනයක් නේ. තව දැනක තියෙන පුළුවන් අපි කොහොම අලුත්ම නවීන තාක්ෂණික වාහනයක්. ඇතැම් විට එක වාහනයක් 2000යි, අනිත් වාහනේ 40000යි. 40000. නමුත් අර අපි යන්නේ අර නමුත් බලන්න දෙකම මේ සතර මහා භූත රූපණේ තියෙන්නේ. ඉතින් ඇත්තෙන් මේ දෙකෙන් එකම කාර්ය වෙන්නේ. ඔව්. කන්ඩිෂන් එක වුණත් අපි වෙනසේ කිව්වට අපි හිතුවොත් විතර ඒක තියෙන්නේ. කන්ඩිෂන් එක කියලා 아무 දෙයක් නෑ ඇත්තෙන්ම. අපි හිතුවොත් තමයි මේ යන්නේ බෙන්ස් එක, මේ යන්නේ BMW එක කියලා හිතුවොත් තමයි කන්ඩිෂන් එක හිතට එන්නේ. නැත්නම් ඔක්කොම යකඩ කරද්දී නැත්නම් ලොකු වෙනසක් නෑ යනකොට. හිතෙන් මවා ගන්න දෙයක් තමයි මේක ඇත්තටම. ඔව්. ඔව් ඉතින් කළ ගත්තේ අනිත් ඈත් මේකට හුඟක් වර්ණනා කළා මේක. ඒ ටික ඔක්කොම අපි බාහිරින් ගන්න දේවල්. ඒව කිසිම දෙයක් මේකට අදාළ නෑ ඇත්තෙන්ම. ඔව්. දැන් බලන්න අපි රැට නිදිනකොට අපි ඇතැම්මිට නිදියන්නේ 25000ක් දීලා ගත් වැඳක වෙන්න පුළුවන්. නැත්නම් බිම පැදුරක වෙන්න පුළුවන්. ඇත්තෙම නිින්ද ගියම වෙනසක් තියෙනවද? කොහොමද දන්නේ? චක්කෝ ඉන්නවද කියලා දන්නේ නැහැ. ශරීරයක් තියෙනවද කියලා දන්නේ. ඇත්තෙම යථාර්ථය මේක. ඔව් හරියට මෙනෙහි කරවතින් මේ බඩමුට රැස් කරගන්න මේවට කරන සටන හුඟක් අඩු වෙනවා. නෑ වෙන්නේ කොහොම මිනිස්සු වාක් දුක් ඒ විතරක් නෙවෙයි අනවශ්‍ය බඩු ගෙදර පුරවගෙන ඉඳ හිරනවා ඒව බලන්න එක විටයි සල්ලි දීලා ගන්නෙ. නමුත් කීව තම පිරිසුදු කරනවා. හැතැම්මිට ඩොලර් 10ක් දීලා ගන්න එක ඩොලර් 10කට වඩා අපි වාර ගානක් මහන්සි වෙන එක සුද්ධ කරන්නනේ. ඒ විතරක් නෙවෙයි මොන හරි සතයකට හරි හානියක් කරවතින් හෝ නැත්තම් හොරේ කරන් ගියොත් තවත් හිත පීඩානේ. අපිට බඩමුට ඕන නැත්තේ නෑ. නමුත් අපි හිතන්නේ ඉතාලම අවශ්‍ය ටික විතරක් තමයි කලමනාකරණය කරගන්න ඕනේ. අයියෝ මට දැනට අවශ්‍යම තෝ. ඇත්තම මේ ධර්මයේ දන්නේ කී වාසිය අපට ඒක. අපි ඒකෙන් කියලා අපේ සැපය අඩු වෙන්නේ නෑ. පහසුකම් ටික අඩු වෙන්නේ නෑ. අපි අනිත් හැටට වඩා සතුටින් ඉන්නේ. අනිත් අය සතුට විඳින අනිත් අය දුක් විඳින්දි අපි සතුටින් ඉන්නවා. බඩු අඩුවෙන් තියාගෙන. ඊළඟ කාරණේ තමයි දැන් මේකේ කියනවා මේ සිතුවිල්ලක් ආවම අනිත් සිතුවිල්ල වෙනස් කරන ක්‍රමය ගැන කියනවා. කොහොමද හරියට වඩුවෙක් ඇණයක් ගලවන්න ඕන නම් තමන් ගහ පුල්ලියේ ඇණයක් ගලවන්න ඕන නම් කොහොමද කරන්නේ? වෙනත් ඇණයකින් එතෙන්ට ගහනවා. අතකොට අර ඇණය යනවා. අන්න ඒ වගේ තමයි අකුසල සිතුවිල්ලක් ආවම ඊට වඩා වෙනස් සිතුවිල්ලකින් අරක ගහනවා. ගහනකොට අරක රීප්ලේස් වෙනවා. තියෙන එක අයින් වෙලා මේක යනවා ඊට පස්සේ. අන්න ඒක තමයි බුදුහාමුදුරු උපමාවට දුන්නේ. එතකොට චිත්ත පීඩා එනකොට දුරු කරන්න පළවෙනි ක්‍රමය මේක. ඊළඟ ක්‍රමය තමයි ආදීනම. තමන්ට ලෝභයක් හරි ද්වේෂයක් හරි ඊර්ෂ්‍යාවක් හරි යවම හිතන අනේ මේ සිතුවිල්ල තියෙනකොට මට නේද මේ දුක. මගේ හිතේ ලස්සන නැති වෙනව නේද? මගේ හිතට ලොකු පීඩාවක් නේද කියලා තමන් මේක ආදීනව හිතන්න. උපමාවක් කියනවා හරියට හොඳට නාල පිරිසිදු වෙලින් අවස්ථාවක හොඳ ලස්සන ඇඳුම් ඇඳලා සුවඳ විලුම් ගල්වලින් අවස්ථාවක යම් කෙනෙකුගේ කරට ගෙනල්ලා දානවා මේ කුණු වෙච්ච සතෙගේ මලකුණ. අන්නේ වගේ හිතන්න කියලා. තමන් ලස්සනට ඉන අවස්ථාවේදී තමන්ගේ හිතට ලෝභයක් හරි ද්වේෂයක් හරි ඊර්ෂ්‍යාවක් හරි එනවා කියන එක හරියටම මලකුණක් ආවා වගේ කියලා හිතන්න කියලා. ඔව් ඒකේ ආදීනව හිතන්න. තමන්ගේ හිතට ඇත්තෙම තමන් හිත ලස්සන සුවඳ හමන රෝස මලක් වගේ තියාගන්න ඕන. කිසිම දෙයකට තමන්ගේ හිතට පීඩාවක්පත් කරන්න පුළුවන් බැරි විදිහට තමන් ශක්තිමත් වෙනවා නේද? තමන්ගේ හිතේ ලස්සන නැති කරන්න කාට හරි පුළුවන් කියලා කියන්නේ තමන් අදක්ෂය කියලා කියන්නේ. තමන්ගේ ස්කිල්ස් නැහැ කියලා කියන්නේ. ඒ නිසා බුදුදහමේ හැටියට ප්‍රොෆිෂියන්සි ස්කිල්ෆුල් පර්සන් කෙනෙක් විදිහට සැලකන්නේ අනිත් කෙනෙකුට තමන්ගේ හිතේ තැම්පත් බව, සතුට, සහනයට හානියක් කරන්න බැරි නම් තමයි තමන් නියම දක්ෂයෙක් වෙන්නේ. ඒකෙන් තමයි තමන්ගේ GP එක මනින්නේ. තමන්ගේ IQ එක මනින්නේ ඒකෙන් බුදුදහමෙන්. බුදුදහමේ IQ එක මේක. බුදුදහමේ බුදුදහමේ GP එක මේක. ඒ නිසා gedara unath daruyekota unath visheshin demopio shaktimath wenawa daruwange waradi waladi daruwan tarang kalabala wenna honda ne. Etam meda daruwa warada kana daruwata wada amma taata kendi gannone. ඔව් අපි එහෙම වෙන අපි ඒගොල්ලන් හානියක් කරත් අපේ ස්ථාවරෙ ඉන්නවනේ. ඒගොල්ලන් ඒකෙන් පස්සේ පාඩමක් ඉගෙන ගන්නවා. මෙච්චර හානියක් කළත් බලන්නේ මේ කලබලුනේ නැහැ කියලා ඒකෙන් දරුව ගුණයක් ඉගෙන ගන්නවා අපි. අපි කලබල වෙලා කර වරදට වඩා ගහන්න ගියොතින් එයා ඇත්තෙම වරද හදාගන්නෙත් නැහැ. එයා අපි ගැන පස්සේ කාලේ පැහැදිලිවමපත් වෙන්නෙත් නැහැ. ඒකයි. ඒ නිසා දරුවන්ගේ කලබල වෙද්දී අපි එච්චර කලබල වෙන්න හොඳ නැහැ. දැන් අපි කියමු කාට හරි ඩ්‍රයිවිං පුරුදු කරනකොට අපි පුහුණු කරන්න යන කෙනා, ලෙසන් දෙන්න යන කෙනා අරයා වැඩක් කරනකොට මෙයා කලබල වුණොත් මොකද වෙන්නේ? අරයාගේ අනතුර වැඩි ඊට පස්සේ. ඔව්. එයා කලබල වුණත් මෙයා සංවරව ඉන්න ඕන. ස්ථාවරව ඉන්න ඕනේ. ඒක බලලා අවශ්‍ය වෙච්ච ලාට වැඩේ කරනවා. අරයා කෑ ගහන හොඳ නැහැ. කෑ ගැහුවොත් මෙයා ට්‍රේනින් තාම අඩු කෙනානේ. එයා අනතුර වැඩි වෙනවා. අන්න ඒ වගේ තමයි මේකත්. දරුවෝ කෙන අද්දකින් අඩු අය. තාම ඒගොල්ලන්ගේ ඒතරම් අද්දකින් ලැබු පය නෙවෙයි. ඒ නිසා ඒගොල්ලන්ගේ වර්ධකදී අපි හුඟක් අපේ ස්ථාවරයේ තැම්පත් බව අපි රඳව ගන්නවා. ඒක ඉතාම වැදගත් දෙයක්. එහෙම වුණොත් තමයි දරුවෝ ඇත්තෙම හොඳ වෙන්නේ ඉක්මනටම. නැත්තම් හැමදාම අවවාද දෙන වෙන කට්ටිය. ඒගොල්ලන් වර්ධි හදාගන්නේ. ඔව් මොකද ඒගොල්ලන් අපි කලබල වෙනකොට ඒගොල්ලන් ඊට පස්සේ ඒගොල්ලන් අපිත් එක්ක අගේන්ස් එකටම සමාඩ වැරදි කරනවා හිතලම් කියලා. එහෙම සමහර දරුවෝ ඉන්නවා. අපිව කලබලටපත් කරන්නම කියලා හිතාගෙන. කේන්ති ගස්සනම කියලා හිතලා. දැන් ওই ගම්වල තියෙන සමහර කේන්තිය නැට කටි විහිළු කරන්නේ සමහර අය. හොයාගෙන. ඒ වගේම තමයි මේක. කේන්ති ගන්න නැති කෙනෙකුට විහිළු කරන්නේ නැහැ කට්ටිය. ඔව්. ගණන් ගන්නේ ඔව්. අන්න ඒ වගේම තමයි අනිත් අය ළඟදී අපි විශේෂයෙන් දරුවන්ගේ ළඟදීම කල්පනාකාරී වෙන්න ඕන. අපි එවැනි සිතුවිලි එනකොට අපි ආදීනව පැත්ත හිතලා විශේෂයෙන් අපේ හිතේ තැම්පත් බව නැති කරගන්න හොඳ නැහැ. ඒ නිසා අර අපේ ශරීරයේ ලස්සනට තියෙන වගේම හිතත් නිතරම ලස්සනට තියාගන්න ඕන. ඒකත් ක්‍රමයක් හැටියට කියනවා ආදීනව මෙනෙහි කිරීම. අනිත් එක අසති කියන එක. අසති කියන්නේ සිහි කරන්න එපා කියන එක. දැන් කෙනෙක්ගේ වරදක් හරි මුල් කාලෙදී අපි කරන්න ඕන සිතට නිතර පීඩා එනෝ නම් අමතක කළා දානවා. ඔව් හැබැයි පස්සේ කාලේ අමතක කරන්න ඕනේ අපිට මේක. ඒකෙන් ට්‍රේනින් එකේ ඉහළට ගියාට පස්සේ අමතක වෙන්නේ නැහැ. හොඳට මතකේ තියෙනවා නමුත් මතක් වුණත් දුකටපත් වෙන්නේ නැහැ තමයි. මුල් අවස්ථාවේදී අපේ හිත එච්චර ශක්තිමත් නැති නිසා මුල් කාලේ කරන්න හැකි තාක් අමතක කළා දානවා. ඒව මෙනෙහි නොවන විදියට ඉන්න. තමන්ට හිත පීඩාවක් තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගිහිල්ලා හරි ළඟම ඥාතියෙක් අසනීප වෙලා හරි ඉන්න වෙලාවක් තියෙනවා නම් එයාට උදව් කරන්නව කරන්න. නමුත් හිතන වාර ගන්න අඩු කරන්න. තමන්ගේ ලෙඩක් වුණත් එහෙමයි. ලෙඩේට ප්‍රතිකාර කරන්න. ලෙඩේ ගැන හිතන වාර ගන්න අඩු කරන්න. ඒකයි ඇත්තෙන්ම කොච්චර ලෙඩක් ශරීරේ තිබුණත් ඒ ලෙඩේ අපට අදාළ වෙන්නේ හිතුවත් අපි. හිතෙන් තමයි ලෙඩේ හැත්තෙම හිතට ගන්නෙ. එමලන් කොච්චර ලෙඩක් තියෙන වෙලාවකදී වුණත් අපිට හොඳම විහිළුවක් කරනවා නම් කෙනෙක් හරි නැත්නම් ළඟම ඥාතියෙක් දුරින්දලා ආවට පස්සේ හරි අපි සතුටින් ඉන්නෝනේ හැත් එකනේ. අරක ලෙඩේ ගැන මොකුත් නැහැ. ඇත්තෙන්ම අපි ලෙඩේ ගැන හිතුවයි කියලා ලෙඩේට සුවයක් වෙන්නේ නැහැ. අමුතු සුවයක් නැහැ. තව මානසික වෙලා තව ලෙඩේ වැඩි වෙනවා. ඔව් මානසික පීඩාව වැඩි වෙනවා. ඔබ බුදුහාඳුරෝගට සඳහන් කරේ හරියට කායික ලෙඩක් තියෙන කෙනෙක් මානසිකුත් පීඩාවට පත් වෙනවා නම් හරියට උපමාව සඳහන් කරනවා එක කැනකට උලක් කැනපු එකක් නැවත එතෙන්ටම කවුලකින් අරිනවා වගේ කියලා. ශාරීරික වේදනාව එකාතකින් දැනෙන ගමන් තම මානසිකුත් පීඩාව වෙනවා කියලා. කොහොමද තියෙනවා? එතකොට ධර්මයේ දන්න කෙනා කරන්නේ මොකද්ද? අර වේදනාව තිබිද්දිම ඒක සිහිපත් නොකර ඉන්නවා. ඊට වඩා කුසල චේතනාවක් ඇතිවන දෙයක් එක තමන් ඉතර ඉන්නවා. ප්‍රතිකාර ගන්න එක තමන් කරන යොන කරින්නේ නැහැ. ඔය එතකොට අර මනසරේණි පීඩාව ටික අඩු වෙනවා. ඒක තමයි ක්‍රමය. දැන් තමන්ගේ දරුවෙක් ගැන වුණත් තමන්ට ඇතැම් විට හිතුවාම දුක් වෙන කාරණයක් තියෙන පුළුවන්. නමුත් ඒක හිතන වාර ගන්න අඩු කරනවා. ඒක තමයි හොඳ නැත්තම් යාගේ හොඳ ගතිුණියක් සී කරනවා. නැත්තම් යාගේ සාර්ථකත්වයක් නැත්තම් යාත් කර්ම දෝෂයක් අනුව මේක වෙන්න පුළුවන් කියලා වෙන පැත්තකින් තමන් හිතලා හිත හදා ගන්නවා නේද? ඒක තමයි ක්‍රමය. ඕ හිතට දුක්ු නැහැ කියන වැඩක් නෑ. අනින් දේ තමයි මේක කියන්නේ හරියට මේක අසති කියන්නේ ඒක සිහි නොකර ඉඳීම අදාළ දේ. ඔව් කෙනෙක් තමන් ඇසුරු කරන පුද්ගලයන් ගැන වුණත් හුඟා කඩුපාඩු තියෙන කෙනෙක් ගැන නම් එයා ගැන හිතේ තියාගේ කරපු වරදක් හිතේ කතා කර කර අනිත් ඇත්ත එක්ක අපි දුක විඳින්න ඕනේ නැහැ. මොකද ඒ කරපු කෙනා වරද කරපු කෙනා ඇතැමිට මේ වෙලාවේ දන්නේත් නැහැ. එයාට ඒක අමතක කළා දැන්. අපි අනිත් එක්ක කතා කර කර අපි මෙහෙ නිකන් ඇතුලින් පිච්චෙනවනේ. අපි බර්න් අවුට් වෙනවා නේද? ඔව් ඒ නිසා ඇත්තෙම අපි ඒ පීඩාව අපි ගන්න හොඳ නැහැ. ඒකයි. බාහිර කෙනෙක් නිසා නෙවෙයි ඇත්තෙම මේ ශරීරය නිසාවත් මේ ශරීරයේ ලෙඩ වෙද්දී මහලු වෙද්දී ඒ දුක් ටිකවත් අපි ගන්න ඕනේ ඇත්තෙම. ඔව් ඇත්තෙම හොඳ මානසිකත්වයක ඉන්නවා නම් Taman ඇත්තෙම ওই මෛත්‍රී භානාව වගේ භාවනා වඩමින් ඉන්නවා නම් ඇත්තෙම ඇත්තෙම මෛත්‍රී භාවනා කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මහා බ්‍රහ්මේ නිතර මේව වඩමින් ඉනවයි කියලා කියන්නේ. බ්‍රහ්ම ලෝකේ කියන්නේ මේව ධානා වශයෙන් වැඩීමේ ප්‍රතිඵලයක් විදියට. එතකොට ඒගොල්ලන් නිතර මේ සිතුවිලි තමයි ඉන්නේ. එතකොට අපි මනුස්ස ලෝකේ ඉඳලා මේව සිතුවිලි වඩමින් ඉන්නේ කියන්නේ මොකද? අපි බ්‍රහ්ම ලෝකේ ඉන්නවා වගේ. තන්නේ කරම ඇත්තෙම මේ ශාරීරික දුක් ටික ඉන්නේ තමන්ට. මානසිකව තමන් කෙලින්ම බ්‍රහ්ම ලෝකේ ඉන්නවා වගේ ඉන්නේ. දැන් අපි බලන අපි හීනයක් දකින වෙලාවේදී දිවි ලෝකේ හරි හීනයක් දැක්කොත් තනි කරම දිවි ලෝකේ සැපදෙන්නේ විඳින්නේ අපි. ඔව් ඒ විදිහම තමයි මේකත්. අපි නිදා ගන්න වෙලාවේ මේ වෙලාව අතර වෙනසක් නැහැ තේම. ඔව්. දෙකම සමානයි. වෙනසකට කි තියෙන්නේ දැන් මේ වෙලාවේ වරදක් කරුවොත් හිර යන්න වෙනවා. හීන දිගන වැරදි වලට හිර යන්න වෙන්නේ නැහැ. ඒක විතරයි වෙනසකට. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ හිරේ නොගියට හීනේදී අකුසල් හීනියක් දකින වෙලාවේදී ඇතැම් විට කෙනෙකුට ගහන වෙලාවකද මිය ගියොතින් මනුස්ස ලෝකේදී ගහන වෙලාවේ මිය ගියා වගේමයි. එතන ගිලා ඒක තමයි. ඉපදෙන එකට ඒක තීරණය වෙනවා. කිසිම වෙනසක් නැහැ. අන්න ඒක තමයි හීනෙයි මේකේ අතර වෙනසක් නැහැ කියලා කියන්නේ. සම්මුති ලෝකයේදී ලෝකයේ නීතිය ක්‍රියාත්මක වෙද්දී වෙනසක් තිබුණට ආධ්‍යාත්මික තත්ත්වයේදී නැවත උපත තීරණය කරන තැනදී නිදාගෙන ඉන්නකොට අකුසලයේ කරයි අවදිමින් ඉන්නකොට අකුසලයේ කරයි කියලා වෙනසක් නැහැ. එක විදියම යන්නේ. සුවේ පැත්තෙත් එහෙමයි. මානසික අපි හොඳට කුසලයක් කිරීම ගැන දන් දෙන එකක් ගැන හීනෙන් සිතමින් ඉන්න වෙලාවක මිය ගියොතින් ඊට අදාළ තැනක ඉපදෙන්නේ. පින්කම කරන වෙලාවේදී හිටියත් ඒත් ඒ තත්ත්වයට යන්නේ. මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේක හරියට අපි දැනගත්තොත් මේ මනුස්ස ලෝකෙ ඉඳගෙන දිව්‍ය ලෝකයේ වගේ බ්‍රහ්ම ලෝකයේ වගේ මානසිකත් එක්ක අපිට ඉන්න පුළුවන්. මේ ක්‍රමය දන්නවනම් අපි. ඉතාම අවම පහසුකම් ටිකක් ඉදමින් ඇතැම් විට ඉතාම අවම රැකියාවක් කරමින් ඇතැම් විට ඉතාම පල්ලෙහා මට්ටමේ වෘත්තියක් කරමින් ඉතාම අවම සුසුකම් ටිකක් තියාගෙන ඉහළම මානසික සුවයක අපිට ඉන්න පුළුවන්. අපි මේ ක්‍රමය දන්නවා. මේ ක්‍රමය දන්නේ නැති අය තමයි සැපත විඳින කියලා ඈත ප්‍රදේශ වලට යන්නේ. වා කියනක් කරගෙන ඇත්තෙම තමන්ගේ සුවය තියෙන්නේ තමන්ගේ ගෙදරමයි. තමන්ගේ දරුවොත් එක්ක, තමන් ඉන්න ගහකොළ, තමන්ගේ පුරුදු පරිසරයත් එක්ක හොඳ මානසිකත්වයක ඉන්නවා නම් මේක තමයි නිවන කියලා කියන්නේ. ඈත ප්‍රදේශ වලට යන්න කමන්නේ දැන් නොදකපු තැන් බලන්න යන්න කමන්නේ. ඇත්තෙම දැන් කාලේ හැටියට එහෙම යන්න ඕනත් නැහැ. ඉන්ටර්නෙට් එකකින් ඔක්කොම ඊට පහම පහසුයි. වීඩියෝත් එක්ක ඔක්කොම බලන්න පුළුවන් ඇත්තෙම. බලනවා. ඕකම තමයි දෙත්තට ගියත් බලන්නේ. ඔය දෙන්න ගියාම ඔච්චරවත් නැහැ ඇත්තෙම. මම ගාඩිය දාගෙන කටු වැනගෙනනේ. වියදනුත් කරගෙන තමයි යන්නේ. ඔව්. කාලයත් නාස්ති කරගෙන. මේ ආයි ඇවිල්ලා තායි දවස් ගානක් විවේක ගන්න ඕන මහන්සියට. ඊට පස්සේ අර සන්තෝෂෙත් වෙන්නේ නැති නේද? ඒක තමයි. එතෙම මේක හරියට දන්න කෙනා ලෝකයට ලොකුම යහපතක් කරමින් අඩුම වියදමකින් ඉහළම මානසික සුවයකින් එතන තියෙනවා. ඒකයි. අපිට මෙතිල්ලම කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් අපි හරියට ඇත්තෙම බුද්ධිමත් වෙන්න ඇත්තෙම මේකට එකයි අපට ඕනේ. හරියට මයින්ඩ්ෆුල්නස් එක විතරයි ඕනේ. දැනුම තිබ්බට බෑ ඇත්තෙම. දැන් මේ අහපු දැනුම මෙතනින් අමතක කරලා ගියොත් මොකුත් නැහැ. මේ අහපු දැනුම නැවත නැවතත් හිතන්න ඕන. මේ දැනුමත් එකම ඉන්න ඕන. හිටියොත් තමයි මේකේ ප්‍රතිඵලය තියෙන්නේ. ඔව් නැත්නම් ජීවිතේ එන්නේ නැහැ මේක. දැනුම තියෙනවා. දැනුම තිබ්බට ඇප්ලයි වෙන්නේ නැහැ. මේකේ රිසල්ට් එක තියෙන්නේ මේක මෙනෙහි කරපු දවසට මෙනෙහි කරන වාර ගාන කොච්චර වැඩිද කියන එක මතයි මේක තියෙන්නේ. ඔව් හරියට අර අත්තන් ක්‍රමයට වැඩ කරනවා වගේ. දැන් වැඩ කරන ක්‍රම දෙකක් තියෙනවා වැටුප් ගන්න. ඔව්. මාසිකව වැටුප් ලබන ක්‍රමයකුත් තියෙනවා අත්තන් ක්‍රමයට වැඩ ගන්න. මාසික වැටුප් ලබන ක්‍රමයේ කෙනාට මාසයක් ගියොතින් කොහොම හරි පඩිය ලැබෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා. ඒක දිගේ ලස්සංගල හිටියත් ලැබෙනවා. අත්තන් ක්‍රමයට වැඩම කරාට එහෙම නැහැ. වැඩ කරපු ප්‍රමාණයට තමයි ප්‍රතිඵල දෙන්නේ. සල්ලි දෙන්නේ. නැත්තම් සල්ලි නැහැ. අන්න ඒ වගේ තමයි ධර්මය කියලා කියන්නේ. ඔව් ඒකත් එක්ක යෙදිච්ච ප්‍රමාණය අනුව තමයි රිසල්ට් එක තියෙන්නේ. Taman දවසට විනාඩි 5යි නම් යෙදුනේ 5ේ ප්‍රමාණයට තමයි ප්‍රතිඵල. කයක් යෙදුණා නම් කයක ප්‍රතිඵල තියෙනවා. ඒක තමයි කරන්නේ. අනිද්දේ තමයි ඇත්තෙම අපිට ධර්මයේ දවසට විනාඩි 10ක් රැකෙන්නත් පුළුවන්. 10ක් රැකලා කෙනෙකුට අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි දවසට විනාඩි 20ක් රැක්කොතින් කෙනෙක් මේ ධර්මය එයාට අවුරුදු 100ක් ජීවත් වෙන්න ඕනේ. එයින් භාගයක් ජීවත් වුණත් ඇති යාට. විනාඩි 10ක් කළා අවුරුදු 100ක් ජීවත් වීම සමානයි අවුරුදු දවසට විනාඩි 20ක් කළා අවුරුදු ඊට වඩා භාගයක් ජීවත් වෙන එක 50ක් ඉන්න එක. එතකොට තව විනාඩි 40ක් කරොත් ඉතින් කොහමද? ඊටත් වැඩි අඩු 25ක් 25ක් හිටිය ප්‍රතිඵල තියෙනවා. වැඩි හරියම කරලා තියෙනවා. වැඩි හරියත් එක මේත් එක ඉඳලා තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ හුඟක් කාලෙ ඉඳලා බඩු මුට්ටු ගොඩ ගහගත්ත එකේ නෙවෙයි තීරණය වෙන්නේ. තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ මේ දහම කොච්චර දවසකට කොච්චර වාර ගණනක් රැක්කද කියන කාරණිය මත. ඒ කියන්නේ ඒ රැක්කද කියන එකෙන් තීරණය වන්නේ තමන් ඒ මට්ටමට සැප විඳලා ජීවිතේ. අන්න ඒකයි මේ කියන්නේ. ඒ තමන් දවසට කාලේ වැඩිපුර මේකට යොමු කරන මේත් එක හිටියනම් ඒ හිටිය ප්‍රමාණයට තමන් ජීවිතය තෘප්තිමත්. ඒ හිටිය ප්‍රමාණයට තමන් සැපතින් ඉඳලා තියෙන. තමන්ට දුක් විඳින්නට කැවිලා නැහැ. එතකොට අන්තිම වෙනකම්ම දුක් විඳ විඳ ඉන්න ඕනේ නැහැ අපි. අපි එකෙන් ඉක්මනට මැරෙන්න ඕනේ කියලා එකක් නෙමෙයි මේ කියන්නේ. ඕ නමුත් තමන් අර මරණාසන්න මොහොතේන කලබල ගතිය තමන්ට එන්නේ නැහැ. එන්නේ නැහැ මොකද මම කරගන්න දේ. ඕ කොමටිකෝ තමන් ජීවිතේ පරිපූර්ණ ජීවිතයක් ඕ. ඒක තමයි වාසි. ඊට පස්සේ තමයි ඔය මතකගෙනේ පිරිත් අහන්නේ මේ ඔබ. ඔය දිගට මෙනෝ ඊට පස්සේ කාලේ නැති වෙච්ච අය දිගට මෙනෝ. ඔව්. එහෙම අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපි සූදානම් වෙලා ඉන්නේ. ඔව්. අනිත් කාරණේ තමයි විතක්ක මූල ભેද කියන එක. අපට යම් කිසි හිත පීඩාවක් ඇති කරන අරමුණක් ආවොතින් ඒකේ මුලටම ගිහිල්ලා හිතන්න කියලා. හ්ම් හ්ම්. ඉතින් අපි මොකක් කවුරු හරි අපට බැන්නේ කියලා. ඒක අමතක කරන්නේ නෙමෙයි මේකෙදි කියන්නේ. ඒකේ මුලටම යන්න කොහොමද මේ සිටුේෂන් එක? එයා මම මොකක්ද ඒ වෙලාවේදී කරේ? ඈ ඊට පස්සේ එයා මට මොනවද කිව්වේ? අනේ මේ වචන දෙකයි නේ කිව්වේ. ඒකට මම මොකද මේ හිත රිදව ගන්න කියලා? ඒකේ මුලටම ගිහිල්ලා ඔක්කොම සිටුේෂන් එක තමන් හොඳට රිෆ්ලෙක්ට් කරගන්න. කරගෙන ඒකේ සිද්ධිය කොච්චර පොඩි දෙයක්ද? අනේ මේ පොඩි දේ වෙනුවෙන් මම මෙච්චර කාල දුක විඳින එකේ තේරුමක් තියේද? දැමිට සමහරට එක වචනයක් කියලා බනින්නේ. අවුරුදු ගාණක් මතකයි මේකනේ. සමහරට ඵලි ගන්න මම කවදා හරි ඔකට ඵලි ගන්නවා කියලා හිතාගන්න. ඇත්තෙන්ම අර කියපු මිනිස්සේ දන්නේ නැහැ කිව්වට පස්සේ ඔය. මටවත් කියලා. කිව්වා නේද කියලා. ඔව්. අපි බලන්න අවුරුදු කීයක් දුක් විඳිනවා දෙගෙන්නේ. ඔව්. පැසව. අන්න ඒක තමයි කියන්නේ මේ එතන මුලටම යන්න ගිහිල්ලා එතනින් මේක තේ ඒක විශ්ලේෂණය කරගෙන ඒක ඇනලයිස් කරලා එතනින්ම විසඳ ගන්න මේක. ඔව් සමහර පීඩාවක් නේ දැන් ඔය ලංකාවේ තියෙන සමහර නඩු හැම ගැන කියන්නේ සමහර මිනිමැරුමක් වෙලා මිනිමැරුවේ මුල මොකද්ද රුපියලට හඬ වෙලා ඔව් මුල රුපියල එතන ඒක දික්වල ගිහිල්ලා අන්තිමට ගෑම කට්ටිය එකතු වෙලා අන්තිමට ගම්මාන දෙකක් ගහගන්න මට්ටමට ගිහිල්ලා 750 යතැම් 750 එක සිද්ධියකුත් තියෙන ලංකාවේ වගේ මිනිමැරුවේ මුල 750ක හේතුව ඔව් ඒ මුල් දේ නෙවෙයි ගැටලුව ඇත්තේ මේකෙන් තව තව වචන කියලා කියලා අර ඒවට පොර දාලා හිත නරක කරගත්ත එක. ඒ ඇත්තම දැන් මෙතන මේ කියන්නේ අන්නේ මුලටම ගිහලා හිතන්නේ මේකේ හේතුව මොකද්ද කියලා. ඔව් ඇත්තම මේ අපි හුඟා කීතිරි දවගන්නේ කෙනෙක්ගේ වචන වලටනේ. මේ හුලං රැල්ලක් නේ පේන්නවත් නැති මේ හුලඟකටනේ මේ ඇත්තම නේ. අඩු ගානේ ගැහුවා නම් අඩු ගානේ ගහපු දේ හරි තියනෝනේ. මේ කෝටුකින් ගැහුවා කියලා හරිනේ. මනිනවයි කියන්නේ කියන්නේ කොහේවත් තේරෙන්නේ නැති දෙයක්. ඕ. ඒ මේ එවේ මේ මොහොතේ හැටි වෙච්ච මේ වේව්ස් ටිකකටනේ. අපි මේ හිත පීඩාවට පත් කරගෙන ඉන්නේ ඇත්තේ. ඕ. ඇත්තෙම මෙන්න මේකෙන් කියන්නේ මුලට යන්න කියලා. ගිහිල්ලා බලනකොට මේක ඒ තරම් හිත පීඩා ඇති කරගන්න දෙයක් නෑ. මේකක් නෙවෙයි. නෙවෙයි. ඕ. ඇතැම් විට කෙනෙක් අපි කියමු යම් කිසි කෙනෙක් දැක්ක අවස්ථාවනේ. ඇත්තෙන්ම දැකපු සුළු මොහොතේ අපි කෙනෙක් ගැන යම් කිසි දෙයක් බැඳීමක් ඇති වෙනවා නැත්නම් ආගයක් ඇති වෙනවා නේ. ඇත්තෙන්ම ඒකේ සුළු මොහොතේ ඇති වෙච්ච මේ ඡායාව විතරයි ඇත්තෙන්ම. ඇතැම්මිට යා hina වුණාට යා මේ අපිත් එක මේ ලව් කරන නේ. ඒක ඇත්ත. අපි මේ අපි මේ සංවර්ධනය කර කර අපි නිකන් රාගී චේතන ඇති කරගන්නවා. ඔව් ඇත්තෙන්ම මෙන්න මේ වගේ අපට මේ හිත පීඩා ඇති වෙන කරුණ ගැන අපි හරියට දන්නව නම් ඇත්තෙම අපට හුඟක් හිත පීඩා රසකින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රමය තමයි බුදුදහමේ මේ කියන්නේ. අනින් දේ තමයි වැදගත්ම ක්‍රමය අබිනිග්ගන්හන කියලා ලක්ෂණයක් තියෙනවා. මේකෙන් ඇත්තෙම මහා පුදුම අදහසක් කියන්නේ. කියනවා හිතට කෙලෙසක් ආවහම ඒක අර මුල් ක්‍රම වලින් බැරි නම් දට්ටික කූරු ගහගෙන හරි දට්ටික විකාගෙන හරි මේ තොල් දෙක දත් අතර සිර කරගෙන හරි දැඩි වීරියකින් මේ අකුසල චේතනාව දුරු කරන්න කියලා. එහෙම කරත් පාඩුවක් නෑ කියලා මේක. බුදුහාමුදුරු කියන්නේ මේකයි. ඒ කියන්නේ කෙනෙක් ගැන අමනාපයක් හරි යමක දැඩි ආසාවක් හරි ආවොතින් දැඩි වීරියෙන් කොහොම හරි ඒ සිතුවිල යටපත් කළා දාන්න කියලා. කෙනෙකුට බනින්න අවස්ථාවක් ආවොතින් තමන්ගේ හිතේ කේන්තියක් කියලා බනින්න ඕන නම් බනින්න වෙලාවත් කොහොම හරි අඩු ගහනේ එයා නැති තැනකට කියලා බනින හයියේ. එයාට ගහන්න ඕන නම් කොහේ හරි මේ කණුවකට හරි ගහකට හරි ගිහිල්ලා ගහන්න කියලා. අරක රිලීස් වෙනවා ඊට පස්සේ. ඔව්. ඇත්තම දැන් අපි සමහර අයට අමනාපල ලියුම් ලියනෝනේ. ඔව් එතකොට. ඒ ලියුම් ලියන ටිකක් තියන යවන්නේ බතපල කරන්න එපා. ඔව්. දවස් දෙක තුනක් මේක නැති වෙලා යනවා. ඇත්තම මම උනත් එහෙම ලියපු හුඟක් ලිපි ලියන සමහර අයට. සමහර අපේ ඇතැම්මිට හින්දපු අයගෙන් ඇතැම්මිට අසාධාරණ සමහර අයගෙන් අපිට වෙච්ච අසාධාරණ කම් නිසා ඇත්තෙන්ම ඒ අය වෙනුවෙන් ලියපු ලිපි මහ දිග ලිපි පිටු 3-4 ලිපි. ලියලා ඇතම හොඳම මට්ටමේ ලියන්නේ නිකන් අර අපහස වෙන විදිහට නෙවෙයි. එහෙ ලියනේවත් හිතනවා අනේ මේ ලිපිවත් මෙයාට කියවන්න දෙන්නේ මොකටද කියලා. ඒ තරම්වත් එයාට වටිනකමක් ඇති කරන්න ඕනේ නැහැ කියලා. ඒ ලිපිය යවුවත් එයාට තම වටිනකමක් දුන්න වෙනවා අපි. ඒකවත් ඕනේ නැහැ කියලා. ඕනේ. ඒක අපි තවත් හරි. ඒකවත් කරන්න හොඳ නෑ අපි ඒක. අපට පීඩා ඇති වුණා නම් අපි ලියලා ටික දවසක් ඉඳලා ඉරලා දාන්න ඒක පැත්තට. ඔව්. ඇත්තෙම ඔව් මේ ක්‍රම තමයි. මේ ක්‍රම තමයි හරියටම දුකෙන් මිදෙන ක්‍රමනේ. මේ ක්‍රම හුවා දහමේ තියෙනවා ඇත්තෙම. ප්‍රැක්ටිකල්. ඔව් හරියම ප්‍රැක්ටිකබල්. මේ ඇත්තෙම අපි කරනවා නම් අපට ලොකු සහනයක් ඇති කරගන්න පුළුවන්. ඔව්. අනිත් දේ තමයි කරණීයමෙත සූත්‍රයේ සඳහන් විදියට අර කරණීමිත සූත්‍රයේ තියෙන ಗುಣ ටික තියෙනනේ සක්කෝ උජෝච සෝජෝච අන්නේ කරුණ ටික ටික ඇප්ලයි කරලා බලන්න කියලා. ඒව දක්ෂ බව, ඍජු බව, මදහත් බව, නිහතමානීකම, මෘදු ගතිය, සැහැල්ලුවෙන් පෝෂණය කර හැකි බව, ලද දෙයින් සතුටු වීම, ඒ වගේම මෛත්‍රිය වැඩි වීම. ඒ නිසා තමන්ට එන පීඩා වලින් 50%ක්ම අඩු වෙනවා. දවසට විනාඩි 20ක් 25ක් එක අරමුණකින් භාවනා කරන්න පුළුවන් නම් විශේෂයෙන් මෛත්‍රී භාවනා කරන්න පුළුවන් නම් දැනට එන මානසික ප්‍රශ්න වලින් 50%ක්ම අඩු වෙනවා. ඒක ආයේ අද්දුටු බෙහෙතක් ආයි. අනිත් ලොකු දේවල් ඕනේ නැහැ මොකද. දැනට අපට හිතට මානසික පීඩා ටිකක් එනවා නම් ඒක 50%ක්ම අඩු කරගන්න පුළුවන් අඩුම ගානේ දවසට විනාඩි 25 30ක් මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. වාඩි වෙලා කරන්න මුලදී හුරු වෙන ඊට පස්සේ ඒකම ඇවිදිනකොට ඩ්‍රයිව් කරනකොට වෙන රාජකාරියක් කරනකොට ගෙදර කෑම බිම වෙනකොට සුද්ධ පවිත්‍ර කරනකොට හැම තැනදීම සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හිතීත කරනවා. ඔව් ප්‍රශ්නයක් නෙවෙයි. ඔව් කිසිම තමන්ට හිතට බරක් නැහැ කරන වැඩේ සාර්ථකයි. හිතට කිසි පීඩාවක් තමට එන්නේ නැහැ. මේක පුරුදු කළා අන්තිමට මොකද වෙන්නේ? අපි මුලදී නිතර බලාපොරොත්තු වෙන අය අනිත්‍යගේ ප්‍රශංසා. නමුත් මේක පුරුදු වුණාට පස්සේ තියෙන වාසිය මොකක්ද දන්නවද? ඊට පස්සේ තමන් බලාපොරොත්තු වෙන ප්‍රශංසා නෙවෙයි. අනිත් අය බනිනකම් බලාගෙන ඉන්නේ. ඇයි ඒ? බනිනකොට මේක ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා. තමන්ට chance එකක් මේක ඇප්ලයි කරන්න. ඔව් පුරුදු කළාද මේක රිසල්ට් එක බලන්න තමන් මේකේ බෙනිෆිට්ස් ටික තියෙද කියලා තමන් බලන්න ඇප්ලයි කරගන්න මේක. තමන්ට ඒ වෙලාවට චිත්ත පීඩාවක් ඇති වෙනවා නම් තමන් දන්නවා තාම මේක පුහුණු කළ මදි කියලා. ඊට පස්සේ තාම මේක වේගය වැඩි කරනවා. කල්ලා කල්ලා අන්තිමට ගියාට පස්සේ මෙයාට අර බනිනකොට හොඳ කියනට වඩා සතුටක් ඇති වෙනවා බනිනකොට. ඇයි ඒ? හොඳ කියන වෙලාවේදී ඇතැම්මිට අපි මුලා වෙලා හිටියේ මොහෙන් හිටියේ. දැන් මෙතෙන්දී තමන් හොඳව සීකල් වනාවකින් තමන් ඉන්නේ. ඔහොහ තමන් දැන් මෙතෙන්දී තමන් හොඳට පර්සනලිටිය හදාගෙන ඉන්නේ. තමන් මෙතෙන්දී වැටෙන්නේ. බයිනකොට hina wennet naha taman. Hina unoth taman tiyata wedi pura akusala karagana awastha dena one. Ehema karannet naha taman kisima vidiye peedawak athi nowena widiyata enakota ma danno dan taman maitriyen inne tamanta me peeda wenne naha kiyala. Taman metende manasikawa durwala wenona nan chitta peedawak enona nan e kiyanne taman taama daksha naha kiyala. එතකොටම පුළුවන් නම් බුදුහාඳුරන්ගේ පින්තූරයක් තියෙනවා ගිහිල්ලා බලන්න නේ බුදුහාඳුර සමා වෙන්න. මට මේක හරියට දැන් ඇප්ලයි කරගන්න බැරි වුණා. තාම මාදි මම තාම ප්‍රැක්ටිස් කරනවා කියලා බුදුහාඳුරන් ගිහිල්ලා කියන්න පුළුවන්. ඔව්. ඇත්තෙම මෙහෙම ගිහිල්ලා තමන් ඊළඟට බලනවා දවසට වැඩිපුර වාර ගණන් තමන්ට. තමන් කැමති රූප දකින්න අකමැති රූප දකින්නකොට අකමැති ශබ්ද අහනකොට අකමැති ගඳ සුවඳ තමන්ට දවසට වැඩිපුර වාර ගණන් කෙන තරමට කැමතියි. ඉස්සෙල්ලා කැමති උනේ ලස්සන රූප බලන්න, ලස්සන ශබ්ද අහන්න, හොඳ රස අහන්න, රස බලන්න ඒවා. දැන් මොකද මෙයා බලාපොරොත්තු වෙන්නේ? දැන් බලාපොරොත්තු වෙන්නේ මෙයාගේ අරවට වඩා වෙනස් වීම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද ඒක තමයි එයාට අර හොඳට තමන්ගේ පර්සනලිටිය බලන්න, තමන්ගේ ස්කිල්ෆුල්නස් එක බලන්න තමන්ට අවස්ථාව. ඒ විතරක් නෙවෙයි මේක දිනු කළ ගියාට පස්සේ අන්තිමට තව ඉහළම ප්‍රතිඵලයක් තියෙනවා. මේක ඇත්තම මයින්ඩ්ෆුල්නස් එකත් එක්කයි යන්නේ. ගිහිල්ලා හරියට මේක දැක්කට පස්සේ ඊළඟට දකින්නවා මේ බාහිරින් රූපයක් ආවට රූපෙන් නෙවෙයි මට දුක් සැප ටික දුන්නේ මම මෙහෙ හිතන විදියෙන් කියලා. ඔව් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා රූපේ ලස්සන නම් රූපේ මොකක් හරි අපිරිසිදු නම් මොකක්ද හේතුව? තමන්ගේ හේතුව. ඔව් අතන රූපයේ තියෙන ලස්සන හොක කුණු රොඩු ටික අයින් කරන්නම් කණ්ණාඩිය පේදමට හරියන්නේ නැහැ. මේ පැත්තයි පේදාන්න ඕන. බාහිර රූපයකින් තමන්ට දුක් සැප එනවා නම් හේතුව මෙහෙ තියෙන්නේ. හේතුව බාහිර නෙවෙයි. බාහිරින් යම්කිසි ඡායාවක් ආව නැත්තේ නේ. නමුත් මූලික හේතුව මෙතන තියෙනවා. ඊට පස්සේ ආ දන්නව මේ රූපයක් පෙනුන කියන්නේ මේ මොහොතේ මේ හේතුඵල ටිකක් ඇති වෙලා මේ ඇතිවෙච්ච ස්වභාවයක් මේ කියලා. එතකොට බාහිර රූප පේනවන ලස්සන රූප ඒ කියන්නේ මොකද්ද? අපි අතීතයේ හොඳ කුසල කළා කියන එක. එතකොට බාහිර රූප ටික ලස්සනට තියෙනකොට කියන්නේ අපේ කුසලයේ ආනිසංස ලැබෙන අවස්ථාව. බාහිර රූප ශබ්ද ආදී ලස්සන ප්‍රියමනාප නැහැ කියන්නේ මොකද? නැහ අපේ අතීතයේ කුසල් මදි කියන එක මේ. එතකොට මේ පැත්ත හරියට හදාගත්තොත් කුසලිය දුර්වල වුණාට ගැටලුවක් නැහැ. මෙන්න මෙතෙන්ට තමයි ධර්මය අපට ඇප්ලයි කරන්න ඕන. ඉතාලම වැදගත් වෙන මේක. අපට බාහිර මේ ශබ්ද රූප ශබ්ද ආදී අප්‍රිය දේවල් කියලා කියන්නේ අපේ අතීත කුසලයේ මදි කියලා මේ අකුසල ටිකක් විපාක දෙන අවස්ථාව. එතකොට මේක හරියට හේතුඵල ධහම දැක්වෙතින් මේ අකුසලයේ පීඩාව තමන්ට එන්නේ නැහැ. මේක තමයි සේෆ්ටි එක. මේක තමයි අර වෙඩි නොවදින ඇඳුම කියලා කියන්නේ. මොන තරම් නාවත් එකක්. ඔව් අනේ මේක පින් කළ විතරක් බෑ. පින් කිරීමෙන් 50%කට ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්. ඉතුරු ටික බෑ අපට. ඒ බැරි ටිකට තමයි මේ අනිත්‍යතාවය බලලා, පටිච්චසමුප්පාදය දැකලා, හේතුඵල ධහම දැකලා, ඇතිවීම නිරුද්ධ වීම ටික දැක්කට පස්සේ අර දුක් ටික එන්නේ තවන්ට. තමන් දන්නව මේ රූපයක් ලස්සන වුණත් දැන් හටගත්තේ, ලව ලස්සනවත් දැන් හටගත්තේ කියලා. ඔව් දැන් මේ මොහොතේ හටගත්තේ, මෙයාට මේක අදාළ නැහැ කියලා. ඊට පස්සේ තියෙන පුදුමය මොකක්ද දන්නවද? හිත ඉහිලටම දිනු කරාට පස්සේ එයාට ලස්සන රූපය ලස්සනම විදියට බලන්න පුළුවන්, ලස්සනම රූපය කෙලින්ම කැත විදියට බලන්න පුළුවන්. ඒ විතරක් ඕනම කැත එකක් ලස්සන විදියට බලන්න පුළුවන්. සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. මනස ඉහෙලටම දිනු කරගත්තු කෙනාට ඕනම ලස්සන එකක් ඕනම වෙලාවක දැන් රූපයක් වුණත් ෂණිකව ලස්සන එකක් නම් ලස්සනම විදිහට බලන්නත් පුළුවන්. ඕනනම් කෙලින් ඇටසැකිල්ලට හිත තියලා ඇටසැකිල්ල බලන්නත් පුළුවන්. ඒ ඇටසැකිල්ල හරහා කෙනෙක්ගේ ශරීරයේ තියෙන අසෝජි ටික මුත්‍රාට ඒ ටික බලන්නත් පුළුවන්. ඒ වගේම එයාගේ අතීතයේ වයසක කෙනෙක් නම් අතීතෙට ගිහලා ලස්සන හිටිය කාලේ ඒකත් බලන්න පුළුවන්. දැන් අපි බලන්නේ ලස්සනයි විතරයි නේ නේ. හිත දිනු කරගත්තට පස්සේ වයසක අයගේ ලස්සන කාලේ බලන්න පුළුවන්. හොඳට මේ පැත්තට රිවෙන් කරලා බලන්න පුළුවන්. ලස්සනම කෙනෙක්ගේ අතීතේ අනාගතයට ගියාම යා මහලු වෙල හැරමිටි යන එකත් බලන්න පුළුවන්. හැරමිටි යන කෙනාගේ අතීතේ විවාහ වෙච්ච කාලේ ලස්සන රූපය එකත් බලන්න පුළුවන්. එයා මව් කුසෙ හිටිය කාලේ අර පොඩි ඉස්ගෙඩි එක වගේ හිටිය කාලේ එකත් බලන්න පුළුවන්. ඔක්කොම මේ පැත්තට රිවෙන් කරන්න පුළුවන්. මේ පැත්තට ફોකස් දෙපැත්තම බලන්න. කැමැති තැනකට ફોකස් කරන්න පුළුවන්. මෙන්න මේ වාසියක් ධර්මය තුලින් අපට තියෙනවා. ඔව්. මේ වාසිය ලබා ගත්තොත් තමයි ඇත්තෙන්ම අපි ජීවිතයෙන් ලස්සන ප්‍රයෝජන ගන්න අපි. එදාට තමයි ජීවිතය අපි තෘප්තිමත් වෙන්නේ. දැන් අපි ලස්සන රූප හොය හොය යන්නේ. එදාට අපිට ලස්සන රූප හොයන්න ඕනේ නැහැ. මේකම ලස්සන විදිහට අපට ඇප්ලයි කරන්න ඕන. දැන් රහතන් වහන්සේලට තියෙන සුවිශේෂී හැකියාවක් තමයි තමන්ගේ හිතමානෝ විතරක් නෙමෙයි මේක. බාහිර වෙනස් කරන්න පුළුවන්. දැන් ওই සමහර රහතන් වහන්සේලා ඉතාලම කටු තියෙන කැලවල් වල හිටියේ. දැන් ওই රේවත කියන හාමුදුරුව කෙනෙක්, කදිරවණේ රේවත කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. සේරුත් හාමුදුරුවගේ මල්ලි කෙනෙක්. ඒ හාමුදුරුව හිටියේ ඉතාලම කටු කැලේක හිටියේ. රහතන් වහන්සේ කෙනෙක්. එයා අභිඥා දින ওই ඊරිදි බල දිනු කළා. බුදුහාමුදුරහ ද හාමුදුරුවන්ලා 500ක් කියන බව ආරංචි වෙලා අර මුළු කටු කැලේම ලස්සන gardens දාලා, විල් හදලා, මල් නෙළුම් මල් පිපිච්ච විල් පොකුණු හදලා ඔක්කොම නිර්මාණය කළා අභිඥාවලින්. අර 500ටම කුටි හදලා ඔක්කොම ටික මැව්ව මෙයා. මෙහෙම කරන්නත් පුළුවන්. යා අදිස්ථාන කළා කියන කාලය පුළුවන් එක ගන්න. යා දවසක නම් දවසක තුන අවුරුදු 10ක් නම් 10ක් පුළුවන් වුණා. එහෙම කියවුවොත් තියන විතරක් නේ අර හාමුදුරුවන් ඇවිල්ලා ආවට පස්සේ දැන් බුදුහාමුදුරු ධම්ම දැම්මේ සිද්ධිය. ඒ සිද්ධිය ලක්ෂණ. අනිත් අර සමහර රහතන් වහන්සේලා දැනගත්තා. ඒත් එක්ක ආව පෘථග්ජන හාමුදුරුවල්ල. හිත දිනු කරපු නැති හාමුදුරුවෝ. එයා මොකද කිව්වේ? බලන්න මේ රේවත හාමුදුරුව මේ ආරණ්‍යයකට ඇවිල්ලා කියලා ඇවිල්ලා කොච්චර සැපද විඳින්නේ කියලා කියනවා මේ. ඊට පස්සේ මොකක්ද දන්න දුන්නේ බුදුහාමුදුරුවෝ ආරණ්‍යයෙන් පිට වෙනවත් එක්කම මේ හාමුදුරුව මොකද කළේ? අර ඉරිදි බලය නැති කරා. ඒක අයින් කළා. අයින් කරාට පස්සේ මොකක්ද වුනේ? අර රාතනහන්සල 500 අර හාමුදුරන් 500ට එකපාර යන්න බෑනේ. පිටුපස්සේ නැයට මොකද වුනේ? ඒ කට්ටියට පෙනුන අර කටු කැලයයි. ඒගොල්ලන් ලස්සන විල් උඩ කියලා තියල පාත්‍ර තියලා කිව්ව මෙන්න කටු ගස් උඩ දැන් තියෙන්නේ. ඒ අය යන්න අන්තිමය කටු කැලේ හරි අමාරුවෙන් තමයි ගියේ. අර මුලදී බැනපු අය. පස්සේ තමයි තීරුණේ කට්ටියට මේ මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ පැත්තකුත් දහම තුල තියෙනවා. ඉතින් කොච්චර වටිනා පැත්තක්ද ඇත්තේ අපි මේ දහමක් තියාගෙන දුක් විඳිනවා කියලා කියන්නේ මේ ඔව් අපි ලොකු අභාග්‍යයක් ඇත්තේ ඔව් බුදුහාමුදුරුව අපි වෙනුවෙන් මහා දුකක් ඉඳලා අපි වෙනුවෙන් අඬලා ජීවිත පරිත්‍යාග කළා ඇස්සිස් මස්ලේ දන් දීලා මේ ලොකු දහමක් අපට දීලා තියෙනවා ඔව් මේක තියාගෙන අපි දුක් විඳිනවා කියන්නේ අපේම අවසනාවක් ඒකයි ඔව් ඔව් ඒ නිසා මේක අපි දැනගත්තොත් අපි මොන වැඩේකට ජීවිතේ ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ හැසිරෙන්න ඒ දන ධර්ම අනිත්‍යට කියලා දෙන්න අපේ ජීවිතේ මූලික වැඩේ කරගන්නවා අපි එදාට අපි දැන් බුදුහමරේගනේ සමහර එක්කෙනෙක් හොයාගෙන හැතපුන් ගානක් ඇතැම්බෙට ගියේ ඔව් අනිත් දෙහි තමයි දැන් බුදුහමරවත් බණක් කියනකොට මනුස්ස ලෝකේ එක්කෙනෙක් හිටියට එකෙක් නෙවෙයි අහන් ඉන්නේ. තව දිවි ලෝකේ දෙවියෝ බ්‍රහ්මෝ සිය ගණක් අහන් ඉන්නේ මේක. දැන් මේ බණ කියනකොට උනත් දැන් මෙතන හිටි ඉන්න කීප දෙනෙක් උනාට විශාල පිරිසක් ඉන්නවා. ඉන්නවා. ඔව්. බලාපොරොත්තු මේ වහගෙන ඉන්නවා ඒක. ඒ ලොකු පිරිසට යහපතක් වෙනවා ඒක. ඉතින් ඇත්තෙම මේ ධම වෙනුවේ විශාල කැපවීමක් කළ අතීතයේ හිටිය හාමුදුරුවෝ. ජීවිත පරිත්‍යාගයෙන් ඒ කැපවීම කළේ. කැපවීම කළා තමයි මේ අදාපට මේ ධමයක් ගෙනත් දෙන්නේ. මොකද අවුරුදු 450ක් විතරම මේක කටපාඩම්ෙන් අරගෙන ආවේ. ඔව්. ඉතින් අපේ අද වගකීම තමයි අපිත් මේ ධහම රකින්න ගමන් ලෝකෙටත් මේ ධහම දෙන එක ඒක. ඒ නිසා පළවෙනි දේ තමයි අපි මේ ධහමින් පෝෂණය වෙන්න ඕනේ ඒකයි. හොඳ දැක්මක්, හොඳ විෂන් එකක්, හොඳ view එකක් ඇති කරගන්න ඕන තමන් නිතරම ධහමත් එක්ක ඉන්නවනේ ඒක. ඒක ඊළඟට තමන්ගේ දරුවන්ටත් දැනෙන මේක. තමන් ළඟ මැසුරු කරනටත් මේක යනවා ඇත්තෙන්. අනිත් තමන්ගේ පොඩි පොඩි අඩුපාඩුකම් මොනවද තිබුණත් ගැටලුවක් නැහැ. හැරකි ආරක්ෂාවල අඩුපාඩුකම් හෝ රූප සම්පත්‍ය අඩුපාඩුකම් හෝ ධන ධාන්‍ය අඩුපාඩුකම් හෝ දරුවෝ ගාධ්‍යාවන සුසුකම් වල අඩුවක් හෝ ඒවෙච්චර අදාළ වෙන්නේ නැත්තේම. මේ මහා ආලෝකයේ තමන්ට තියෙනකොට අනිත් මොන අඩුපාඩු සිදුනත් එච්චර ගානක් නැහැ. මොකද ඊට වඩා ලොකු ශක්තියකින් තමයි නිතර මේ ටික දකිමින් ඉන්නේ. ඔව්. මේවා ඉතින් එච්චර ලොකු දේවල් නෙවෙයි. නෙවෙයි. ඔව්. ජීවිතේ මේ ඇත්තම ජීවිතය කියලා අපි විඳින්නේ මොනවද කියන එක හරියට තමන් තේරෙන ගමන්. තමන්ට කියලා ඇත්තම මොකද්ද තියෙන්නේ? තමන්ට තියෙන්නේ මේ වර්තමාන මොහොතේ තමන් හිතන සිතුවිලි මාත්‍රේ විතරයි. එච්චරම අපිට අපේ ශරීරයවත් නෑ ඇත්තම. ඔව්. අපට කියලා සැබෑ ලෙසම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ අපි යමක් ගැන හිතන සිතිවිල්ල විතරයි තියෙන්නේ. ඒ හිතනකොට මේ ශරීරය ගැන අපිට හිතෙන්නේවත් නැහැ. අපේ දරුවෝ ගැන අමුතින් කියන දෙයක් නැහැ. ඊයේ වාහනේ ගැන අමුතින් කියන දෙයක් නැහැ. ඉතින් සලෝක සම්මතිය අනුව අපි යුතුයකම් ටික කරනවා. රැකී රක්ෂා ආදිය කරනවා. අපේ ඕ ඒ වැඩ බල කරනවා. අපි නීති රීති වලට අනුකූල වැඩ කරනවා. නමුත් අපි දන්නව ඒව කරාට ඒව සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය දෙයක් විතරයි කියලා. කොමුල තියෙනවා. ඔව්. තමන්ට වඩාත්ම වැදගත් වන්නේ තමන් මේ හිතන මානසික ස්වභාවය කියන එක තමන්ට තේරෙන ගන්නවා. ඒ තේරෙනගත්තු මොහොතට අපි වැඩිපුර විශ්වාසය තියාගන්නේ නිතරම මයින්ඩ්ෆුල්නස් එකට. නිතරම හිත ආරක්ෂා කරගන්නවා. හිතට හානියක් වෙන්න දෙන්නේ නැහැ කිසිම අවස්ථාවක අපි. හිතරගෙන තමන්ට තියෙන ලොකුම ඩෞරිය ලොකුම ප්‍රොපර්ටි එක තමයි ඔව් තමන්ගේ හිත හිත ලස්සනට තියාගන්න. කොච්චර ලෝකෙම පෙරලිලා ගියත් හිතට හානියක් කරගන්න එපා තමයි. ලෝකෙම දේවල් Tamanට අහිමි වුණත් හිතට හානියක් කරගන්න එපා. ඒක තමයි අපට වටිනම දේ. ඉතින් ඒ අනුව වැඩ කළා අන්තිම ප්‍රතිඵලය තමයි මේක ඇත්තෙම අවසාන පරිසාරිත එක තමයි යමක් දකිනකොටම මේ මොහොතේ හටගත්තු ලෝකයක් කියන එක දකින්න. ඔව් මේ කිසිම දෙයක් අතීතේ ඉඳලා මෙතෙන්ට ආව නෙවෙයි. මේ දැන් මොහොතේ මේ මල දැක්කා, මේක දැක්කා, මේක ඇහුවා, මේක වුණා, මේක ස්පර්ශ කළා. දැන් මේ මොහොතේ මේ ඇතිවන, මේ නිරුද්ධ වෙන එක කියලා දකින්න. ඔව් ඒ තත්ත්වයට ආවයි කියන්නේ කිසිම දුක Tamanට ඉතුරු වෙන්නේ නැහැ. මතකයක් ඉතුරු වෙනවා. නමුත් මතකයක් දන්නව මෙනෙහි කරනකොට දැන් මේ මොහොතේ මනස රීඩ් කරනවායි කියලා. දැන් මේ මයින්ඩ් එක මේ මොහොතේ රීඩ් කරන එකක් මිසක් අර නියම සිටුේෂන් එකට ගියා නෙවෙයි කියලා. ඒක එතනම නිරුද්ධ වුණා. ඔව්. එතකොට මේක කියන්නේ මේක තමයි ඇත්තම පරිසම්පාදේ කියලා කියන්නේ. බුදුදහමේ ගැඹුරම තැන තමයි මේ ඇත්තම. ඔව්. මේක තේරුම් ගත්තා කියන්නේ ඇවිල්ලා එතනට තමයි එන්න ඕන. ඔව් ඇත්තෙම ලෝකයේ මිනිස්සෙක් වෙලා ඉපදෙලා ධර්මයක් කහලා ධර්මයේ මේ කහන එක තමයි තමන්ගේ කුසලයේ කුසලයේ රිසල්ට් එක බලන අවස්ථාවයි. ඩොක්ටරේට් 10ක් ගත්තට වඩා ඒක නෙවෙයි. මෙන්න මේ දහම අහලා සුළු මොහොතක් හරි මේ මොහොතේ ඉන්න පුළුවන් නම් මේක තමයි තමන්ගේ උපරිම කුසලයේ රිසල්ට් එක මේක. ලෝකේ ඉන්න අපි හිතන වැදගත්මය ලෝකේ වටිනාමයි කියලා අපි හිතන්නේ ඇතමිට ડોක්ටරේට් ගන්න අය ප්‍රොෆෙසර් කෙනෙක් වෙන එක නැත්නම් රටක ජනාධිපති කෙනෙක් වෙන එක ඒව කිසිම දෙයක් නෙවෙයි. තමන්ගේ දක්ෂතාවයේ පින බලන අංග. තමන්ගේ පින බලන පින ඇප්ලයි කරලා බලන අවස්ථාව තමයි මෙන්න මේ දහම අහන්නට තමන්ට තියෙන අවස්ථාව සහ ඒකට තමන්ට හිත යෙදීම තමන්ගේ පහසුකම් ටිකෙන්දට ફોකස් කිරීම සහ ඒ දහම අහලා මේ දහමත් එක්ක ඉන්න පුළුවන් නම් ඒක තමයි තමන්ගේ කුසලයේ බලන අවස්ථාව. අනිත් දේවල් මේ කුසලිය තිබිද්දි මේ රිසල්ට් එක යම්කිසි කෙනෙක් ලැබුවා නම් බුදුහාමුදුරු කියනවා ඒ තැනැත්තා මේ රිසල්ට් එක ලැබපු කෙනා උපතින්ම අත් දෙකයි පා දෙකයි දෙකම අහිම වෙලා මේ කඳ කොටේ විතරක් ඉතුරු වෙලා අවුරුදු 100ක් එක තැන මල මුත්‍ර වගුරුගෙන හිටියත් යා ඊටාම භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා. ඒතකොට හිතන්න පුළුවන් නේද? හොඳ බුද්ධියක් ඇතුව හොඳට කන ඇහිමේ ශක්තිය ඇතුව මේ දහම අහන්නට අවස්ථාව සහ ඒ දහම මෙනෙහි කරන්නට සුදුසු පරිසරයක් ඇතුව යම් කිසි කෙනෙක් ඉපදෙලා අත්පා නැතුව අවුරුදු 100ක් එක තැන මල මුත්‍ර වගුරුගෙන හිටියක් කමක් නැහැ කියලා. එතකොට අනිත් අවාසිගෙන අමුතෙන් කියන්න දෙයක් නැහැ. ඒ තරම්ම බුදුහාමුදුරුවෝ මේක වටින කමගේ කරා. ඒකයි මේ සිතුවිල්ලෙන් මේ එක සිතුවිල්ල මේ දැන් මේ සිහි කරන මොහොත ඇත්තෙම කෙලිම භාවනාවක් නේ. මේ සිතුවිල්ල ඇති මේ හිතපු වාරගාන ඇති කල්පයක් එක දිගටම සුගතිගාමි වෙන්නේ. ඒ තරම් ප්‍රබල කුසලයක් නේ. මේ බැරි වෙලාවත් අපිට කලින් රෝහණ මහත්මිය මිය ගියොත් අපි හොයාගෙන සමහරට. ඇතැමිට පේන බැරුමත් කොහේ හරි ඉඳගෙන අපිව ආරක්ෂා කරේ අනේ මේ දහම නිසාම සුගති ගන්න ඕන. මේ හාමුදුරුවෝ කොහේ හරි ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඔව් කොම්මද කියලා. ඔව් ඒ තරමට මේකේ වාසියක් තියෙනවා ඒක. ඔව් මේ වාසිය හිතන්නේ සුළු දෙයක් කියලා. ඔව් මේ වාසිය මහාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් අපට ලැබේ. මේක ලබන්න ඇතැමිට අපි ආත්මවත් 100 ගානක් පින්කම් කරන්න නැති ප්‍රාර්ථනා කරන්න නැති අනේ මෙහෙම ලැබෙන්න කියලා ඒක. ඒක ප්‍රතිඵලයක් තමයි මේ ලැබෙන්නේ. ඒක නිකන් නෙවෙයි අපට අතීත ආත්මක භාව ගැන බලන්න පුළුවන් නුවණක් තිබුණා නම් අපට හිතා ගන්න පුළුවන් කොච්චර අමාරු වෙනද මේ අවස්ථාව ලැබුවේ කියලා. ඒකයි. ඒ නිසා ඉතින් ඒ දහමෙන් අපි උපරිම ප්‍රයෝජන ගනිමු. ඔව් ඉතින් මම හිතනවා අදට අපි ඇති කියලා හෙට අපට පොයි වැඩසටහනක් තියෙනවනේ. ඔව් හෙට මේ තව පන්සල් වලටත් යන්නත් තියෙන ටික. ඉතින් මේ දවස්වල අපි අර මේ මන කියන එක හෑන්ඩ් අවුට් එකක් හදනවා. දැන් මොන වැඩේ තිබුණත් කොහොම හරි හෑන්ඩ් අවුට් එකක් හදනවා. ඒ කියන්නේ මෙහෙ වටත් හදනවා. යන පන්සලටත් අඩු ගානේ පිටු දෙකක් හරි එකක් හදනවා. ඔව්. දැන් ඉතින් ඒවා කරන එක ඉතින් අපි උපරිම හොඳට කරන්න උත්සාහ කරනවා. ඔය මිනිස්සුන්ට යහපතක් වෙන විදිහට එක්කෙනෙකුට ප්‍රයෝජනයක් වුණත් ඇති කියලා මේ බලාපොරොත්තු වෙන කරන්නේ ඒකයි. ඔව්. මොකද අපේ දිනුමයි වෙන්නේ ඒක. අපි හොඳට සූදානම් වෙලා කරනකොට ඒක අපට යහපත වෙනවා. ඒක ලොකු වාසියක් අපට. එහෙනම් ඉතින් ඔබ හැම දිනාටම බොහොම පිං අද මේ බණහන් ඇවිල්ලා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කළා. බුදුහාමුදුරන්ගේ ධර්ම වෙනුවෙන් මේ පැමිණීම ගැන ඔබ හැම දිනාටම අපි පිං දෙනවා, අගය කරනවා. ඉතින් මේ අපි රැස් කරගත් ධර්ම ශ්‍රවණය කිරීමෙන්, පන්සිල් සමාදන් වීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, ධර්ම සාකච්ඡා කිරීම ආදී වශයෙන් අද අපි මේ විශේෂයෙන් සාකච්ඡා කළේ බුදුදහමේ ආලෝකයෙන් තමන්ගේ මානසික ආතතිය දුරු කරන්න ආකාරයයි, හිතේ සහනය සතුට දිනු කර යුතු ආකාරයයි මේ අපි සාකච්ඡා කළේ. එෙහිදී අපි සබ්බපාපස්ස ගාථාව සාකච්ඡා කළා. විතක්ක සංඨාන සූත්‍රය ඇතුළත් හිත් පීඩා දුරු කරන ක්‍රම පහ ගැන අපි ඉගෙන ගත්තා. අඤ්ඤ විතක්ක, ආදීනව, අසති, විතක්ක මූල ભેද අබිනිගන්නන කියන විදිහට. ඊට පස්සේ අපි කරණීයමෙත සූත්‍රයේ කරුණු සාකච්ඡා කළා. ඊළඟට අපි සාකච්ඡා කළා බාහ්‍ය සූත්‍රේන කරුණු. ඒ වගේම තවත් වැදගත් සූත්‍ර තමයි සතිපට්ඨාන සූත්‍රය. ඒ වගේම ජටා සූත්‍රය ආදී සූත්‍ර රැසක් තියෙනවා. ඒ කරුණුත් අපි කෙටියෙන් මෙහිදී දක්වලා තියෙනවා. මේ පත්‍රිකාව කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම පින්කම්වල ආනිසංසයෙන් අප නමින් මියගිය අපේ මෞදෙමෝපිය ආදී පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටෙත්නම් ඒ සියලු ඥාතියෝද මේ පින් අනුමෝදන්ව ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් අපේ මියගිය අපේ මෞදෙමෝපිය ආදීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනොත් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවෙන් පින්නතුන් සිද්ධ කරන යහපත් කටයුතු, රැකිරක්ෂා ආදී ව්‍යාපාර ආදී කටයුතු හොඳින් සිද්ධ කරගෙන යන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම විශේෂයෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගෙන ඒ දරුවන්ගේ අනාගතය හොඳින් සඵල කරගන්නට මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි, අදත් මේ පින්තුන් සතිපතා සිදු කෙරෙන සිකුරාදා දිනෙහි සිදු කෙරෙන ධර්ම දේශනාමය, ධර්ම සාකච්ඡාමය පන්තියටයි සහභාගී වුණේ. ඉතින් හුඟක් සතුටු වෙන අදත් බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ ධර්ම දේශනාවට සහභාගී වුණා. ඉතින් රැස් කරගත් නූතුම් පින් කමලානි සංසයෙන් හැම දිනාටම මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා, පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. දෛ තෙරුවන් සරණයි.